දැන් සිරුවන් සර්ණයි හැම දිනටම හැම දිනමත් මේ තම ගෞරවයෙන් අද පිළිගන්නවා සති ඉරිද දිනයන්හි පවත්නා සජීවි ධර්ම සාකච්ඡාවට අද 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 30 වෙනිදා දැන් වෙලා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් දැසන 11 පවල වෙනදි 10ක් ගත වෙලා ඉතින් අද 2018 වර්ෂයේ අවසාන ඉරිද ධර්ම සාකච්ඡාව ඉතින් අද දවසේ ධර්ම සාකච්ඡාව හැම දිනම පිළිගන්න ගමන් මම ඉතාම ගෞරවයෙන් සත්‍යත්වයට ආරාධනා කරනවා සත්‍යත්වමානි අදත් අපිට ප්‍රසාරිතේශනාව පැහැදිලි කර දෙන්න ඉන්න තුරු අපි සාකච්ඡාවක් පවත්වමු කියලා සර්ණයි. සම්මා සම්බුද්ධ සරණයි. තථාගතයන් වහන්සේට අපේ ශාස්ත්‍රඥ වහන්සේට ඒ ගෞරවණීය වන්දනීය සරත්ඥන් වහන්සේට අතිශයින් කෘතඥතා පූර්වක බැතියෙන් ගෞරවයෙන් ආදරයෙන් නමස්කාර කරමු. උන්වහන්සේ නිසා තමයි සසර ගමන පිළිපඳව හෝඩුවාව අපතීර්ණේ තේරුම් අරගෙන තියෙන්නේ. අද සාකච්ඡා කරන්න හිතාගත්තේ සූත්‍ර දෙකක් ආශ්‍රිතව පසුගිය සතියේ සාකච්ඡා කළ දෙයින් සාකච්ඡාවේ අරමුණ කුමක්වත් මතුවෙච්ච සමහර පසුබෑම් හෝ මට මාර්ගයට ඇතුළු වෙන්න බැහැ කියලා හෝ හිතවිල්ලක් ආවනම් ඒ දෙක මගහරවා ගන්නටත් පසුබෑම් මගහරවා ගන්නටත් තමන් ගැනම මුදිතාවක් ඇති කර ගන්නටත් පිළිවන් වෙන පිළිදී සාකච්ඡාවකට එන්නට සෝනදණ්ඩ සූත්‍රයේ සීලපඤ්ඤා කතාන් ඒ කතාවත් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ අවශ්‍ය අංගත් සාකච්ඡා කරමු කියලා හිතේ පසුගිය සතියේ දේශනා ධර්ම සාකච්ඡාට අනුරූප වෙන ලෙසින් සමහර ගමන් මාර්ගයේදී ඇතිවන දේවල් තථාගත ධර්මයට අනුරූප යන ගමනේම අනික් අය කියන දේටත් අවධානාත්මක ඇහුම්කන් දෙන්න. ඒ කතා කරන්නා කරන්නේ කවුරුන් හෝ කමක් නැහැ. මේ මාර්ගයට අවතීර්ණ වෙච්ච කෙනෙක් වෙන්නත් පුළුවන්, අවතීර්ණ වුණා කියලා හිතාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. එහොම් කන් දුන්නාම අපිට එනවා අදහසක්. මතයක් නෙවෙයි, අදහසක් එනවා මේක මං කොහොමද කරන්න ඕනේ කියලා. මේ ගැන හිතනකොට මා තවත් වන්දනීය ගුරුතුමෙකුගේ මහා තෙරුන් වහන්සේ නමකගේ ආධාරයෙනුත් උදව් වෙනුත් ගන්න පුළුවන් වාක්‍ය කීපයක් ගත්තා. පහක් විතර. ධර්ම මාර්ගයේ ගමන් කිරීම දිගු හා වේශක භාවී බවක් පෙනෙනවා නම් ධර්ම මාර්ගයේ ගමන් කිරීම ආයාස කර දෙයක් කියලා තේරෙනවා නම් ධර්ම මාර්ගයේ ගමන් කිරීම වෙහෙසක් ලෙස දැනෙනවා නම් මතක තබා ගත යුතු කරුණම් සංසාරයේ වඩා දිගුහා වඩා වෙහෙසකාරී බව මතක් කර ගැනීම. කෙටියෙන් කියතොත් පළවෙනි එක ධර්ම මාර්ගයේ ගමන් කිරීම මහන්සි කියලා හිතුනොත් හිතට මතක් කර දෙන්න මේක මගහැරනොත් සංසාර ගමනට වඩා වෙහෙසකාරී දෙයක් කියලා. දෙවෙනි එක වඩා වටිනු මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට පටන් ගත්තාට පසු අඩුම තරමින් අපට දිශාව පිළිබඳ සතිමත් හැඟීමක් තිබෙනවා. බොහෝ මිනිස් ප්‍රජාවට, බොහෝ සත්ත්ව ප්‍රජාවට, ගොරෝසු පුතු ජන ප්‍රජාවට ගමන් කරන දිශාවක් පිළිබඳ හෝරුවාවක්වත් නැහැ. ඔවුන් හරියට ඔහේ පියාඹන, ඔහේ උඩට පහළට එහාට මෙහාට ඉගිලෙන මැස්සන්, මෙරුවන්, සලබයන් වැනි කෘමීන් වගේ. අනුකම්පා කළ යුතු ඇත්තන්ට අනුකම්පා කරන්න ඕන, කිසිවෙක් අඩුවට සලකන්නේ නැතු. උඩ පහලට ඇතුළට හා පිටට ඉගිලෙනවා. ඕන් යන්නේ කොහෙද යන්නේ නොදැන දැල්වල පැටලෙනවා. ගින්නෙන් පිලිස්සී යනවා. බීදුරු ජනෙල් දොරවල් අතරේ සිරකරුවන් වී සිටිනවා. ගොඩ එන්නට බැරි භාජන තුල සිරකරුවන් වී සිටිනවා. වතුරේ සිරකරුවන් වී සිටිනවා. නමුත් ඔබට දිශාව පිළිබඳ සතිමත් සංවේදී අවධානයක් සංවේදී ඇඟීමක් මේ වෙනකොට තියෙනවා. බොහෝ අයට ගමන් කරන දිශාවක් පිළිබඳ හෝඩුවාවක්වත් නැහැ. තමන් ගැන මුදිතාව ඇති කරගන්න. අඩුම තරමේ තුන්වෙනි එක අඩුම තරමේ අප ගමන් කරන්නේ බුදුවරුන් උතුම් පුරුෂයන් උතුම් කාන්තාවන් හෙලිපෙහෙලි කරගත් ආරි මාර්ගයේ ඒ යම් කවර දිශාවකට හෝ එනම් බුදුවරුන් ගමන් කළ දිශාවකට යොමු වී තිබෙනවාමයි. මාර්ගයේ අපහසුතා මාර්ගයේ වේදනා මාර්ගයේ ගමන් කිරීමේ බාධාවන් අපමණව ඇති විය හැකිවත් ගමන් මාර්ගයේදී මානසික පීඩනයේ තිබිය හැකි වුණත් මේ මාර්ගයේ තුල නොසිටීම නිසා තිබිය හැකි මානසික පීඩනය ඊට වඩා කෝටි ගුණයකින් වැඩි වැඩි වෙලා තිබිය හැකි. අපහසුතා වේදනා බාධාවන් අපමණ විය හැකි මාර්ගයේ ගමන් නොකළොත්. පස්සෙනියෙක් වැදගත්ම දේ මේ මාර්ගයේ ආධ්‍යාත්මික මාර්ගයේ දෛනිකව ගමන් කරන අප තුල ඔබ තුල වර්ධනය වෙන විවිධ කුසලතා කියන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා අවබෝධ සමාහිත භාවයන් සීලවන්ත කායික වාචික ක්‍රියා ඔබ මාර්ගයේදී මොහොන දෙන වේදනාව අවබෝධ කර ගැනීමටත් දුක්ඛය අඩු කර ගැනීමටත් භාවිතා කළ හැකි. ඒ බොහොම වැදගත් කරුණු පහක්. සෝනදණ්ඩ සූත්‍රය බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රාජධානි බිම්බිසාර රජතුමාගේද මගධ රාජධානිය ඇවිදින කාලෙක සිද්ධ වෙච්ච දෙයක්. විශාල භික්ෂු පිරිසක් සමග චම්පා කියන නගරයට වැඩිය උන්වහන්සේ. ඒ චම්පා නගරය ඒ ආශ්‍රිත ඒ ජනපදය සෝනදණ්ඩ කියන බ්‍රාහ්මණයාගේ ආණ්ඩුකාරවරයෙක් වගේ නැත්නම් මහාමැති කෙනෙක් වගේ ඒ ආණ්ඩුකාරතුමාගේ සෝනදණ්ඩ කියන එයාගේ පාලන යටතේ පැවිදිච්ච ප්‍රදේශය. බුදුරජාණන් වහන්සේ චම්පාවට ගිහාම වැඩිහාම විශාල භික්ෂු පිරිසක් සමග මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණට ඒ අපි හිතමු ආණ්ඩුකාරතුමාට අහන්ට ලැබුණා බුදුරජාණන් වහන්සේ මේ චම්පාවට ඇවිත් ඉන්නවා බිම්බිසාර රජතුමා විසිනුත් ගෞරව කරන කෙනෙක් උන්වහන්සේගේ තියෙන ඉහළම ගුණයන් පිළිබඳව ඇහෙන්න පටන් ගත්තා. එතකොට ඒ අය තාපිරිසකු එකතු වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිතේට ඔක්කොම ගියා. ගිහිල්ලා සමහර ඇත්තෝ උන්වහන්සේට නමස්කාර කරලා වාඩි වුණා. එතකොට එතන ඉඳලා තියෙන බුදුහාන්ට සැබවින්ම ආදරය කරන ඇත්තෝ. සමහර අය වතගොත තොරතුරු කතා කරලා සුදුක්කහල් පැත්තකින් වාඩන. සෝන දණ්ඩ ඇත්තත් ආණ්ඩුකාරවරයත් බුදුරජාණන් වහන්සේට සතු සාමීච කතා කළ පැත්තකින් වාඩුන. මෙහෙම මේ සෝන දණ්ඩ ඇත්තාගේ හිතේ මතුවෙච්ච ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේට දැනන මා මේ කතා කියන දේනේ වැදගත් වෙන්න මේ යන්තම් සූත්‍රය මතක් කර දෙන්නේ. මම කලින්ම ප්‍රශ්නයක් ඇහුවොත් බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ නැත්නම් ගෞතමයන් වහන්සේ මට කියාවේ බ්‍රාහ්මණ ඔය ප්‍රශ්නේ කොහොම නෙවෙයි මෙහෙම අහන්න තිබුණේ. එහෙම කිව්වොත් එහෙම යාගේ පිරිස එයාව අඩුවට සලකාවි කියලා බයක් යාට ඇතුණා. මොකද යා විශාල පිරිසක් එක්ක යසසින් ලැබිච්ච ප්‍රසාදයන් ඇතිව තම ජීවත් වෙන්නේ. සීලුම් වාසය ලැබුණේ නිසා. එයාට උනුන්නේ වෙන කිනෙකු ලවා අවතක්සේරු කරවා ගන්නට විශේෂයෙන් නිසා ටිකක් එයා පැකිලුණා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේක තේරෙනවා. අන්න එකයි බුදුරුන්ගේ වැදගත්කම. දැන් සමහර සූත්‍ර අපස ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න ඕනේ පුජ්‍යලයා කවුද කියලා. සමහතෙක් අතිශයින්ම පුජ්‍යලිකයා දැන් ගිය සතියේ සාකච්ඡාව සම්පූර්ණයෙන් මෙත්තියට කියපු කතාව. ඒක තමන්ට ගාව ගන්න හොඳ නැහැ. තමන් ඉන්නේ පංචශීලයත් එක්ක යන කෙනින්න. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ඕක තම ආශය අනුසඥානය කියන්නේ. ඒක බුදුවරයෙකුට පමණක් තියෙන අසිරිමත් මහා ඥානයක්. බුදුරජාණන් වහන්සේ තේක තේරුණාම බුදුරජාණන් වහන්සේ සෝන දාන්ද බ්‍රාහ්මණය අතින් මෙහෙම කිව්වා. දැන් ඒ අවශ්‍යතෙන් තමයි පියන්නේ. කතිහිපන අංගෙහි සමන්නාගතම් බ්‍රාහ්මණ බ්‍රාහ්මණම් පඤ්ඤාපෙන්ති. මේ බ්‍රාහ්මණ කියන ඒ පරිසදය, ඒ බ්‍රාහ්මණ පරිසදය සැබවින්ම බ්‍රාහ්මණෙක් කියලා නිගමනය තීරණය කරන්නේ කොයි වගේ ගුණාංග තියෙන ඇත්තෙක්ද? එතකොට කිව්වා ජාත හේතුන බුදුරජාණන් වහන්සේ බොහොම දයම මේ ප්‍රශ්න අහපු එකේ ප්‍රාර්ථනා කරයි විදිහටම කියලා එයාට බොහොම සතුටක් ඇති වුණා බුදුහාරු ගැන. ඒතොට සෝන දණ්ඩේ බ්‍රාහ්මණ ඒ ආණ්ඩුකාරවරයා බොහොම අවදි වුණා. අර පසුතැවිල්ලා අයින් වෙලා ගියා අහපු ප්‍රශ්නේ හොඳ දෙයක් හින්දා එයා කරුණු පහක් කිව්වා. පංචහි භෝ ගෝතම සංඝේ සමන්නාගතං අංග පහකින් කරුණු පහකින් යුක්ත වෙන එක් බ්‍රාහ්මණයාට ඒ බ්‍රාහ්මණ පර්ෂදයේ පිරිස යා බ්‍රාහ්මණෙක් කියලා නිගමනයක් කරනවා. කතමෙහි පංච මොකද්ද පහ? මේක එක දෙක තුන තරම් වැදගත් නැහැ කියලා බුදුහාම පස්සේ කියනවා. ඒක හොඳට මතක තියෙන්න. ඉද භෝ ගෝතම මෙහිදී බෞද්ධ ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණේ උබතෝ සුජාතෝ හෝති මාතිතෝත පිරිතෝත මවත් බ්‍රාහ්මණියක් පියත් බ්‍රාහ්මණ. ඒ විදිහට ආවහම යා බ්‍රාහ්මණ කියලා පිළිගන්නවා. එයාගේ උප්පත්ති ජාති ජාතිය කියන කිහිල තත්ත්වයට ආවායි කියලා. දෙවෙනි එක අධ්‍යායකෝ හෝති මන්තධරු. යා හොඳට අනිත් අයට උගන්වනවා, ඉගෙන ගන්නවා, මන්ත්‍ර කියන ඒවා පාඩම් කරගෙන ඉන්නවා. තින්නම් වේදනා වේදානම් පාරගු වේද තුන වේද සාම යජුර් කියන වේද අතරන් ඊට පස්සේ ආව එක චතුර්වේදී කියන ඒකේ ඉහළ පරතයට ගිහිලා තියෙනවා. සනි ගණ්ඩු කේතු බාණං සාකර පබේදානං. ඒ කියන්නේ ඒකේ තියෙන එටිමොලොජි එක නැත්තම් කරන්න පුළුවන් ඒ භාෂාමය ව්‍යාකරණ අනුකූල බණ්ඩු කුලා හැම දෙයක්ම මේ එයාගෙනගෙන තියෙන ඉතිහාසය හැම එකක්. ඒ වගේම ලෝකායත මහා පුරුෂ ලක්ෂණ සනවයෝ මේ කෙනෙකුගේ අංග ලක්ෂණය පිළිබඳව හරියටම කියන්න පුළුවන් ඒ කවුද කියලා. සෝනදණ්ඩත් ඒ වගේ දැනගත්තා. තුන්වෙනි කාරණා අභිරූපෝති දස්සඤ්ඤෝ පාසාදිකෝ යව් ඉහෙළම වර්ණයකින් යුක්තයි බ්‍රහ්මවන්නේ කියලා. ඉහෙළම ශරීර වර්ණයක් තියෙන කෙනෙක්. ඒ තුන්වෙනි බ්‍රාහ්මණය කෙරෙහි පිළිගන්න තියෙන තුන්වෙනි කාරණේ. හතරවෙනි එක සීලවාහෝති බුද්ධශීලී බුද්ධශීලෙන් සමන්නාගත්තු. සීලවන්ත භාවයක් තියෙනවා, දීන වෙන සීලයක් තියෙනවා. ඒ දීන වෙන සීලයකින් යයුක්ත. පස්වෙනි එක පඬිතෝච හෝති මේධාවි. එයා බොහොම දැනුම් තේරුම් ඇති කෙනෙක්, හොඳ නරක තේරෙන කෙනෙක්, ප්‍රඥාව බුද්ධිය තියෙන කෙනෙක්. එයා ඒ බ්‍රාහ්මණ කටයුතු වලදී පළමු හෝ දෙවෙනි තැනට ගන්නට පුළුවන් තරමේ වැදගත් කෙනෙක්. එහෙම එක්කෙනා බ්‍රාහ්මණේ කියලා කියන හැම කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. ওই කරුණු පහ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කීපයක් අහනයි. ඉමේ සම්පන්න බ්‍රාහ්මණ පංචන්නං අංගානං සක්ක ඒකං අංගං තපිත්වා චතුහංගේහි සමන්නාගතම් බ්‍රාහ්මණා බ්‍රාහ්මණං පඤ්ඤාපිත. බ්‍රාහ්මණේ පිරිසට පරිශදේට පුළුවන්ද ඔය පහම නෙවෙයි. ඔකෙන් හතරක් තියෙන කෙනෙක් එකක් අඩු කරලා හතරක් තියෙන කෙනෙක් බ්‍රාහ්මණේ කියලා නිගමනය කරන්න පුළුවන්. සක්ඛා භෝගෝතම බෞද්ධයෝත්මනන් පුළුවන්. ඒතරම් මුල් එක අයින් වෙනවා. අම්මා තාත්තා අම්මා බ්‍රාහ්මණී තාත්තා බ්‍රාහ්මණ ඒ නිසා යා බ්‍රාහ්මණ වෙනවා කියන කයින් කරනවා. මාකෙටින් කියන්නේ. දෙවෙනි එකයි බුදුහාම ඒ හතරෙන් එහා අංග තුනකින් පුළුවන්ද කියලා. ඒතකොට කියනවා මේ පුළුවන්. එයාගේ මන්ත්‍රධර එයාත් වේද තුනම එයා පර්දයට ඉගෙනගෙන තියෙනවා. හොඳට ඉතිහාසය ඉගෙනගෙන තියෙනවා. ඒවා කියවන්න දන්නවා, ව්‍යාකරණය දන්නවා, ඒ පදවිය ව්‍යවහාරයන් ඔක්කොම දන්නවා. ඒවා දන්නවා. ඒකත් අයින් කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ හොඳයි ඒ තුන නැතුව තව පුළුවන්ද කරන්න? පුළුවන්. එයාගේ හැඩරුව වර්ණයේ චවි වර්ණයේ නැත්නම් එයාගේ ඒ තියෙන අභිරූපත්වය අයින් කරන්න පුළුවන් කීවා. එහෙම නැතුව එයා බ්‍රාහ්මණෙක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා ඒ කරුණු ඒ තුනෙන් අයින් කරලා තාප නැති කරලා දෙකින් ගන්න පුළුවන්ද? බ්‍රාහ්මණය කියලා ඒ පිරිසට ඇතුල් කරගන්න පුළුවන්ද බ්‍රාහ්මණ පරිසරයේද? එතකොට කියෝ බෑ. යතෝකෝ භෝගවතුම් බ්‍රාහ්මණෝ සීලවා හෝති පණ්ඩිතෝච හෝති මේධාවී. පණ්ඩිතේ දැන උගත්කම් කෙනෙක්, බුද්ධිය තියෙන කෙනෙක්, ගුණධර්ම දන්න කෙනෙක්, සීලවන්ත කෙනෙක්, ඒ දෙක තියෙනවා නම් එයා බ්‍රාහ්මණ පිරිසට ගන්න පුළුවන් කියලා. එතකොට අනිත් බ්‍රාහ්මණ වෙලා කිව්වා එහෙම කියන්න එපා, ඔය බ්‍රාහ්මණ පිරිසට අපවාදයක් ඔය කරන්න කියලා. මම ඒ කතන්දරේ කියන්න හදන. එතකොට බුදුහාමුදුරුවෝ එතකොට ඒ ඇත්තන්ට කියනවා එහෙමනම් සෝනදණ්ඩ බ්‍රාහ්මණ නිහඬ වෙච්චා වේතු මං අහන එකට උත්තර දෙන්න කියලා. එතකොට සෝනදණ්ඩ බුදුහාමුදුරුවෝ තාත් කියන නෑ ගෞතමයන් වහන්සේ මම ඒකට උත්තර දෙන්නම් යැත්තු නිසද්දේට. ඊට පස්සේ ඒ සෝනදණ්ඩගේ ඒ බ්‍රාහ්මණ ඇත්තගේ මුණුපුරෙක් එතන හිටියා. එයා බොහොම අර ගේපු ගුණාංග පහින්ම යුක්තයි. එතකොට එයා කිව්වා දැන් මේ අංගක බ්‍රාහ්මණ පිරිසට ඇහෙන කියන මේ අංගක මේ ගුණ පහම තියෙන බ්‍රාහ්මණය පරිසරයට ගන්න. නමුත් එයා සත්වඝාතනය කරනවා නම් නොදුන් දේ අයිති කරගන්න හදනවා නම් ඒ වගේම ලිංගිකත්වය වැරදි විදිහට පාවිච්චි කරනවා නම් බොරු කියනවා නම් මත් වතුර පාවිච්චි කරනවා නම් එයා බ්‍රාහ්මණෙක් හැටියට ගන්න පුළුවන්ද? ඒතර කොම් තේරුම් කරා ඒක හිවෙන්න බෑ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙන්නේ කිව්වා එහෙමනම් බ්‍රාහ්මණය ඉමේ සම්පන බ්‍රාහ්මණ දින්නම් අංගානං සක්කා ඒකෙන් අංගාන් තපිත්වයි කියනගෙන සමන්නාගතං බ්‍රාහ්මණං පඤ්ඤාපීතු. එතකොට අන්තිම කියපු අංග දෙක අයින් කරලා දාලා බ්‍රාහ්මණේ කියලා පනවන්නට පුළුවන් ද බැ? ඒක වෙන්නේ. ඊට පස්සේ ඒ සෝන දණ්ඩ ඒ ආණ්ඩුකාරවරයාම කියනවා බ්‍රාහ්මණතුමා කියනවා නොහිදම් භෝගෝතම. ඒක එහෙම වෙන්න බෑ. සීල පරියෝ පරිදෝතාහි භෝගෝතම පඤ්ඤා. ඒක තමයි වැදගත්ම දේ වුණ අපි ඉගෙන ගන්න ඕන. අපිදත් එක ඩිංගක් කතා කළා. ප්‍රඥාව කියන එක පවිත්‍රවන්නේ බබලන්න පටන් ගන්නේ බබලන්න කියන ලෝකෙට පේන්න නෙවෙයි. ඒ කැදපත වඩා ඔප වෙන්නේ Taman diha බලන්ට සීලෙන්. සීලෙන් තමයි ප්‍රඥාව පවිත්‍ර වෙන්න පටන් ගන්න. යත් සීලං න පඤ්ඤා පරියෝදාතං සීලං. ප්‍රඥාවෙන් සීලේ පවිත්‍ර වෙන්න පටන් ගන්න. යත් සීලං සීල සීලවන්ත බව තියෙන තැන පඤ්ඤා එනවා. යත් පඤ්ඤා තත් සීලං ප්‍රඥාව ඇති තැන සීලේ එනවා. ඒ කියන්නේ සීලේ තිබුණු පමණින්ම නෙවෙයි ඒ දෙකේ පඤ්ඤාවෙන් සීලයට උදව් කරන සීලෙන් පඤ්ඤාට උදව් කර ගන්නවා. ඒ දෙකෙන් යුක්ත වුණාම සීල පඤ්ඤා දෙක තමයි ලෝකයේ ඉහළමයි කියන්නේ. පස්සේ උදාහරණකුත් කියනවා. සීතාපි භෝගෝතම එක භවග්‍යෝතිමන් නහසාරියට හත්තේනවා හත්තන් දෝධාවෙය දෝවෙය සමයින්ද හත්තේනවා හත්තන් දෝවෙය පාදේනවා පාදන් දෝවෙය. හරිත අතින් අත හෝදනවා වං අත අතුල්ලල වං අත දකුණු අත හෝදන දකුණු අත අත් දෙක හෝදනකොට එහෙමයි කරන්නේ අත් දෙක උදව් කරනවා. පාදේනවා පාදන් දෝවේ කකුල් හොදනකොට අනිත් කකුලෙන් මේ කකුලෙන් මේ කකුල කරලා හොදන එක මේ උපසම්පදා පැවිද්දන්ට බුදුහාර කියලා තියෙන කරන්නපා කියලා කකුලෙන් කකුල හොදන එක. ඒක දැනුමට පමණයි කියන්නේ. අන්න ඒ වගේ ඒවේ මේ භෝගෝතම සීල පරියෝධාතා පඤ්ඤා පරියෝධාතං සීලං. ඒ විදිහට අර අතින් අත හොදනවා වගේ ඒක හොදනකොට මේක හේදෙනවා මේක එතන ඔය තු දන්නවනේ ටැප් එක ළඟට ගිහිලා සින්ක එකේ කුසිය හදන අනකාමරේ ඕන් තැනක ඒ සබන් ටිකක් දාලා අපි අත හොදන්නේ ඒ ඒ කටක් හොදනා නෙවෙයි අත් දෙක හොදනවා නම් අත ඒක සෝදන හද අපි දාන්න වම් අතින් දකුණට දක්වන ඉතින් වම් අත ඒක කෙරෙනවා. එක හොඳට මතක තියාගන්න ඕන උදාහරණයක් ඒතකොට. සේයතාපි බ්‍රාහ්මණ හත් තේනවා හත්තන් දෝවේය පාදේනවා පාදන් දෝවේය ඒමේකෝ බ්‍රාහ්මණ සීල පරියෝධාතා පඤ්ඤා පරියෝධාතං සීලං. යත් සීලං තත් පඤ්ඤා යත් පඤ්ඤා තත් සීලං. සීලවතු පඤ්ඤා පඤ්ඤවතු සීලං සීල පඤ්ඤානංච පන ලෝකස්මින් අග්ගමක්කායති. බුදුහාරුත්තේ එකට එහෙම කියන එහෙමමයි බ්‍රාහ්මණය අතින් අත හෝදනවා වගේ පයින් පය හෝදනවා වගේ සීලයෙන් තම ප්‍රඥා පිරිසිදින් ප්‍රඥාවෙන් සීලී පිරිසිදු වෙනවා. යත් සීලේ තියෙන තන ප්‍රඥාව එනවා ප්‍රඥාව තියෙන තන සීලේනවා. මේ සීල ප්‍රඥා කියන දෙකෙන්ම තමයි ලෝකී ඉහළයි කියලා කියන්නේ. ඊට පස්සේ ඒ දීගිනි කායි සීලකන්ද වගේ තියෙන අපි අර ඒක ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්තා චූල සීල මධ්‍යම සීල මහා සීල බුදුහාම ක්‍රමෙන් කියන තථාගතවරයෙක් ලෝකෙ උපදීනවා ඒ සීලය මොකද්ද කියනකොට ඒ විදිහට ඊට පස්සේ උන්වහන්සේ කෙනෙකුට කියනවා මෙන්න මේ විදිහට සීල්වත් වෙන්න ඕන මෙන්න මේ විදිහට හැසිරෙන්න ඕන ඊට පස්සේ ප්‍රඥාව තියෙන ඥාන දැන් මෙතන ප්‍රඥා බුදුහාමරේ ආර්ය ප්‍රඥාව කියන්නේ එච්චර යන්න දෙපා ඔය තර්ක ඔළුව දාලා අර සීල පඥාවෙන් තමන් පවිත්‍ර නැහැටි මතක තියෙන්න ඕන අපි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඉදිරි කතා කරන්න කලින් අර පසුගිය සතියේ සාකච්ඡාවට අනුරූප මතක් වෙච්ච නිසා අපි මේ පිළිබඳව කතා කරමු. සම්මා සම්බුදු සරණයි, තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මදේ කල්ලාමිතු මිතුරනි, මම හිතනවා මේ සාකච්ඡාවට හොඳ අවස්ථාවක් ගෞරවයෙන් ආරාධනා කරන සාකච්ඡාවට එක්තු වෙන්න කියලා. මම කැමති චිත්‍රරාජ පුතුමාගෙන් ආරම්භ ලබා දෙන්න කියලා ආරාධනා කරන්න. සිරුවන් සරණයි සත්‍යජිත් මහත්තුළු, කල්යාණ මිත්‍ර හැම දෙනාටම. අපි ගිය සතියේ ඇත්තටම සීල සම්බන්ධයෙන් කතා කරා. අද සත්‍යජිත්තුමා දේශනාව පටන් ගන්නකොටම කිව්වා මේ අපි මේ කරන දේ අපිට ඒක විඩාවක් නම්, මහන්සි නම්, ඒක අමාරුවෙන් කරන දෙයක් කියලා දැනෙනවා නම් එවැනි කෙනෙකුට සංසාරයේ දිගයි කියලා. ඉතින් ඒක ඇත්තටම හිතට හොඳටම තදින් වැදුනා. සත්‍යජිත්තුමනි, මේ විදිහට අදහසක් එවෙලි හිතට ආවා, මේ ඇත්තටම මේ ගමන් මාර්ගයේ හිම නැත්තම් ප්‍රතිපදාව යන අපට තමන්ට තමා හමුුනේ නැත්තම්, තවමත් තමන්ට තමන් හමු වෙලා නැත්තම් මේ ගමන දිගයි වගේ දැනෙන එක ඒක සත්‍යක්මයි කියලා. ඔබතුමාගේ වචනත් එක්කම තමයි ඒක හිතට ආවේ. මොකද මේ සම්පූර්ණ ප්‍රතිපදාව තියෙන්නේ තමන්ට තමන් හමු වෙන්නනේ. ඒ හමු වෙන තුරු, ඒ වෙන තුරු අපි සීලය හඳුනන්න ඇති වෙන්න පුළුවන්. ඒ සීලය නිසා දියුණු වෙන ප්‍රඥාවක් ගැන උනත් නොහැඟෙන්න පුළුවන් කියලා හිතුණා. ඒ මොකද අපි අපේ සාමාන්‍ය ජීවිතයේ හැටියට සත්‍යීතුමනි මේ සමා වෙන්න තේරුම් ගත්ත විදිහේ මේ දැන් අපිට හැමදිනම හමු වෙනවනේ. අපිට මහපාරට බැස්සොත් අපිට නොයෙක් නොයෙක් විදිහේ පුද්ගල හමු වෙනවා, ගෙදරත් හමු වෙනවා. නමුත් අපිට අපි හමු වෙලා නැහැ. Tamanta mata mawa hamu vela naha tama. කියන එක මට හිතුණා රසදින්ම මේ ඒක කැණ ඔබතුමාගේ අදහසක් දැනගන්න කැමති අනිත් කල්යාණ මිත්‍රයන්ගුණුත් එක්ක. ඉතින් මේ සීලය කියන තැන අපිට ඔබතුමා හැමදාම පැහැදිලි කරනවා. මේක මේ කාටවත් පේන්න කරන දෙයක් නෙමෙයි. කවුරුවත් ළඟ හිටියත් කවුරුවත් ළඟ හිටියේ නැතත් තමන් දන්නවා තමන් සිල්වත්ද නැද්ද කියලා. ඒ මොකද කෙනෙකුට පේන්න කරනවා නම් තමයි තමන්ට තමන් හම් වෙලා නැත්තේ කියලා හිතුණා. එහෙමනම් තමන් තනියම හුදකලාව වෙන කිසිම කෙනෙක් අවටවක්වත් නැති වෙලාවක තමන්ට තේරෙනවා නම් යම් කිසි දෙයක් කරන්න යනකොට මේක මට සුදුසු නෑ කියලා. ඒක වෙන කවුරු හිටියත් කවුරු නැතත් ඒ දේ කරන්නේ නෑ. ඒ මොකද තමන්ට තමන් හම් වෙලා තියෙනවා. ඉතින් ඒ ආදී වශයෙන් ගිහියෙකුට අයිති අපි ගිහසතියත් කතා කරපු පංචශීලය, අෂ්ටාංග ශීලය, ආජීව අට්ඨමක ශීලය වැනි දේවල් දැන හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනි කියලා හිතුණා. මොකද මේ දේවල් සිදුවෙන වෙලාවට අපි සතිමත් නැහැ. යෝනිසු මානසිකාරය නැති වුණොත් අපේ අතින් ඒ සීල් කැඩෙන්න පුළුවන් කියන එක. ඒක අපි ඒ වැරදි වෙන්න පුළුවන් වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි, අසතිමත්කම, අයෝනිසෝ මානසිකාරය නිසා කියන එකත් හිතට ආවා. තවදුරටත් අනිත් කල්යාණ මිත්‍රයන්ගෙන් අහලා දැනගන්න කැමති. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දෙදොම හදන්න මම උත්තරේ නෑ. තෙරුවන් සරණයි. මට දැනට විශේෂ දෙයක් අදහසක් නෑ. දලවත්ත මහත්මයා ප්‍රශ්නයක් නෑ. අපි අනිත් කල්‍යාණ මිත්‍රෙන් අහලා පසුව සම්බන්ධ වෙන්න. තෙරුවන් සරණයි. දැයි කිසියම් කෙනෙකුට තියෙනවද ප්‍රශ්නයක් හරි අදහසක් හරි ඉදිරිපත් කරන්න? තෙරුවන් සරණයි දලුවත් මහත්තයා, මම අදහසක් ඉදිරිපත් කරන්නද? තෙරුවන් සරණයි ජයසන්දනවත්. තෙරුවන් සරණයි. මේ අද හොඳට හිතට වැදෙන කාරණේ තමයි මම මේ අර කලින් මහත්මිය කිව්වේ. ඇත්තටම දැන් මේ ධර්ම මාර්ගය යනකොට කොයි වෙලේ මේ මාර්ගය මගහැරෙයිද කියලා කියන්න බෑ කියන එක මට හැම වෙලේම හිතට එනදී. ඇකේ කියන්නේ අපිට අද ඇක්සිඩන්ට් එකක් වෙලා ඇහැ පේන්නේ නැති යන්න පුළුවන්, කන ඇහෙන්නේ නැති යන්න පුළුවන්. එතකොට අපි අපිට අහන්න ධර්මය අහන්නවත් පොතක් පතක් කියව ගන්නවත් අවස්ථාවක් නැති වෙනවා. එතකොට අපි සීලයක් දිනු කරන හිටියොත් ඒක දිගට පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් මාතකේ මගේ හැරෙන්න අවස්ථා බොහොමයි. මේ දැන් ධර්මය අහන්නවත් ඉරිදාට අපි වෙලා වෙන් කරගෙන ඉතියට බොහෝ වෙලාවට එදාට අපි කරන රස්සාව අනුව රැකියාව අනුව නත් ඒ අවස්ථාව මගේ අරන අවස්ථා බොහොම යෙදෙනවා. නමුත් කොහොම හරි උත්සාහ කරලා මේ මාර්ගේ යන්න තමයි මේ උත්සාහ කරන්නේ. එතකොට මේ එහෙම නැති වුණත් අපිට සීලයෙන් බිඳෙන අවස්ථා බොහොමයි. ඒකෙන් මගේ අරන අවස්ථා මගේ මේකට බැඳී ඉන්න අවස්ථාවට වැඩිය මගේ ඇරී යන අවස්ථාව වැඩි. ඒ නිසා අපි මම නම් බොහොම උත්සාහ කරනවා මේකට බැඳිලා ඉඳිද්දට කොහොම හරි ඇවිල්ලා මේ ධර්මය අහලා ඒ සතියේ ඒ සතියවත් ඒක කියවන්නේ ඒ සතියවත් ඒ කල්පනාවෙන්ම ඒ සීලය ඒ ධර්මානුකූල කටයුතු වලම යෙදිලා ඉන්න. එහෙමයි ඒ වගේ අදහසක් තමයි මට ඉදිරිපත් කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි සීල දෙනාට. තෙරුවන් සරණයි බුදුරමද දැන් තවත් නෑ උතුමාට වෙන්න. තෙරුවන් සරණයි දරුවත් මහත්මයා. මේ අවස්ථාවේදී විශේෂ දෙයක් කරන්න නෑ කියලා හිතන්නේ. සමා වෙන පසුගිය සතියත් සම්බන්ධ වෙන්න බැරි වුණා වෙනත් ධර්ම ස්ථානක් නිසා අපි ඉදිරියට සම්බන්ධ වෙමු අවස්ථාවට අනුව. තෙරුවන් සරණයි. හොඳයි. සත්‍යත්වයන් කච්චියට මේ ප්‍රශ්න ප්‍රදහසක් නැති බවකුත් පේන තියෙනවා. මේ තමයි දලුවත් මාත්මයා මම අහන්න යම් දෙයක්. එහෙමනම් දැන් මෙතනදී අපිට මම හිතන්නේ සූත්‍රයේ වැදගත්ම කොටස තමයි අර ප්‍රඥාවෙන් සීලෙන් ප්‍රඥාවත් පෝෂණය වෙනවා. අන්නේ පැත්ත ටිකක් වැඩිපුර සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි. දැන් අපි හිතමු දැන් අපි දන්නවා කර්මයේ සම්බන්ධයෙන් දැන් සීලය කියන එක ගත්තම අපි ඒක ගැන කතා කළා. හැමෝටම අපි දන්නවා සීලය අඩංගු වෙන්නේ මොකන්ද කියන එක. එතකොට ප්‍රඥාව පැත්තෙන් ඉඳ බලනකොට සාමාන්‍යයෙන් අපිට ධර්මයේ තියෙන විදිහට අඩංගු වෙන කරුණු රාශියක් තියෙනවා. ප්‍රඥාව පැත්ත ගත්තාම එක අපි හිතමු මේක එකක් ධානන්. එතකොට ඒ ධාන තුලින් ඊට පස්සේ අපිට එන අවබෝධ කරගන්න පුළුවන් දේවල් කියන්නේ මෙසිය චිත්ත ඇති වෙන ආකාරය. එතකොට මේ කයේ ස්වභාවය වේදනාවල් ආදී වශයෙන් ඒ තියෙන දේවල් වල යථාර්ථ රූපයක් දැනගන්න පුළුවන් වෙන විදිහ. ඒ වගේම තවත් එහාට ගියාම පසු උපත් ජීවිත භවයන් දකින්න පුළුවන්, පෙර භවයන් දකින්න පුළුවන් හැකියාවන් මේ ආදී වශයෙන් ඊටඟට ආශ්‍රයයන් ශ්‍රව වෙන ආකාරයන් ආශ්‍රයයන් නැති වෙන විදිහට. ඉතින් මේ ආදී වශයෙන් මම දන්නේ අහලා තියෙන විදිහට විවිධ සූත්‍රවල මේ ප්‍රඥාව කියන එක යන විදිහ. ඉතින් ප්‍රශ්න තියෙන්නේ කොහොමද මේ ප්‍රඥාවෙන් සීලය පෝෂණය වෙන්නේ? එහෙම නැත්නම් ඒක දැනෙන දේ තියෙනවා. ඒ කියන්නේ අර අපි දැන් ශ්‍රද්ධාව නිසා යම් කිසි දෙයක් ආරක්ෂා වෙන උදාහරණයක් වශයෙන් තථාගතයන් වහන්සේ මේ කර්මය විශ්වාසක කර්මඵල පිළිබඳ දේශනා විශ්වාස කරනවා. ඉතින් අපි එහෙම නිසා පිටමු අපි පන්සිල් ආරක්ෂා කරනවා. මොකද මේවා පන්සිල් රැකීමෙන් මේක මේ මේ ලවටත් පරලවටත් සුගතියක් වෙන්නේ නැහැ කියන එක අපි තථාගතයන් වහන්සේට තියෙන විශ්වාසය නිසා කරනවා කියලා පිටමු එහෙම පටන් ගන්නවා. එතකොට ප්‍රඥාවෙන් මේක පේන්න පුළුවන්ද මෙහෙම දෙයක් මේක මේක ඇත්තටම ඇති වෙන විදිය? එතකොට අර කලින් පුහුණු කරපු දේ සාක්ෂාත් වෙන, එහෙම නැත්නම් මේක කරන්නේ මොකද්ද කියන එක ඇත්තටම පැහැෙන, එහෙමද ප්‍රඥාවෙන් මේ සීලය සම්පූර්ණ වෙන්නේ, එහෙම නැත්නම් ස්ථාවර වෙන්නේ? අන්නේ වගේ අපිට පුළුවන් නම් තෙරුවන් සරණයි සාකච්ඡා කරන්න. හැම දිනටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැමෝටම. සත්‍යතුමනි, මට එතනදි හිතෙච්ච දේ තමයි ඇත්තටම අපි කියනවා නිත්‍ය සීලයක් දේශයට පිටින්. නිත්‍ය සීලය කියන්නේ ඇත්තටම සෝතාපන්න මාර්ග ප්‍රඥාවෙන් කියලා. ඒ කියන්නේ එහෙම ප්‍රඥාවක් ඇතිවෙච්ච කාලකදී සීලය නිත්‍ය වශයෙන්ම පිළිගන්නවායි කියලා. සද්ධාව උනත් ඒ ආකාරයි කියලා. ඉතින් එතනදි හිතෙච්ච දේ තමයි ඒක. එහෙමත් හිතන ගමන්ම හිතෙනවා කෙනෙකුට ප්‍රඥාව තියෙනවා නම්, ඒ කියන්නේ ප්‍රඥාවෙන්ම තමයි යම්කිසි විදිහක කර්ම විකාශ පිළිබඳවත් යම්කිසි අවබෝධයක් ඇති වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි සුද්ධය හරහා චින්තාමය ප්‍රඥාව හරහා, ඒ සුද්ධමය ප්‍රඥා චින්තාමය ප්‍රඥා කියන මේ ප්‍රඥාව හරහා තමයි අපිට මේ සසර බය කියන එකත් දැනෙන්නේ. ඒ වගේ අවස්ථාවක් ගත්තාම ඒ ප්‍රඥාව නිසාම වැරදි කිරීම වලින් වළකිනවා. ඒ කියන්නේ සීලෙන් සිතයෙන් වචනයෙන් කර්ම වැරදි වළක්වා ගැනීමට ඒ සුතමයේ ප්‍රඥාව ඊළඟට චින්තාමයේ ප්‍රඥාව කියන දෙකත් යෙදෙනවා කියන එක වගේ හිතුණා. මම හිතනවා ඒක අපි මේ මාත්‍ය අහපු ප්‍රශ්නයට යම් කිසි විදිහක සුළු විවරණයක් දෙන්න පුළුවන් කියලා. හොඳයි, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිං ජයන්ත මහත්මයා, මම හිතන්නේ අපිට සීලයෙන් ප්‍රඥාව පෝෂණය වෙනවා කියන එක නම් අපිට තේරුම් ගන්න අමාරු නැහැ එච්චර. මොකද අපි දන්නවා මුලින් සීලය එක මේක ටිකක් කරගෙන යන්න උත්සාහ කර කෙනෙකුට ඒක තේරෙන්නම පුළුවන්. අපේ කෙලෙස් අඩු වෙනකොට තමයි මේ යම් කිසි ආකාරයකින් මනස එක විදිහකට තියාගෙන සත්‍යමත් වෙන්න පුළුවන්කම තියෙන කියන එක ඒක අත්දැකීමෙන් දකින්න පුළුවන්. ඉතින් ඒක ඒ පැත්තෙන් නම් ඒක පැහැදිලි වෙනවා. අර ප්‍රඥාව පැත්තෙන් ඒක තමයි මං හිතන්නේ වැඩිපුර අපිට බලන්න තියෙන තෙරුවන් සරණයි. මම හිතන්නේ දල්වත් මාත්මය විසන්දුනර කොහෙද? ඔව්, දිරුක් මාත්මය ඇත්තට මම කිව්වෙත් ඒකයි සඳහන් කරේ. දැන් සීලයෙන් අනිවාර්යයෙන්ම විපරිසරයේ දුරු වෙන එක නේ. අපි විපරිසර බව දුරු වෙන එක අනිවාර්යයෙන්ම සීලයෙන් කරන බව අපි හොඳින් අහලා දැනගෙන ඉන්නවා. ඒ අනුව අපි සීලයක් රකින්නවා. ඒ සිතේ විපරිසර බව නැති වුණාට පස්සේ සමාධිගත සිතකට තමයි ධර්ම අවබෝධය කියන එක යෙදෙන්නේ කියන එක සූත්‍ර වලින් උත් අපිට පැහැදිලි වෙනවා. ඒ වගේම මම කලින් සඳහන් කරේ අර විදිහට අපි කොහොමද ප්‍රඥාව කියන එක සීලයට අනුග්‍රහය දක්වන්නේ කියන එක තමයි කිව්වේ. අපි ඇත්තටම ප්‍රඥාව කියනකොට මාර්ග ප්‍රඥාවට අමතරව අපි දන්නවා සුතමේ ප්‍රඥා, සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා කියලා දෙකක් තියෙනවා. කියන්නේ සුතයෙන් අහපු දේත් අපිට ඇත්තටම ප්‍රඥාවක්. අපි දැන් දන්නවනම් සීලෙන් සිත අසමා, සීලය හැදුනොත් සිත අසමාහිත වෙනවා, එහෙම නැත්නම් විපිලිසර වෙනවා කියලා අපි දැන ගන්නවනම් ඒක ප්‍රඥාවක්. ඒ ප්‍රඥාව හේතු කරගෙනම අපි සීලය රකින්න උත්සාහ කරනවා. එතකොට එතන වෙලා තියෙන්නේ අර සුත්තමේ ප්‍රඥාව නිසා, එහෙමත් නැත්නම් චින්තාමේ ප්‍රඥාව නිසා සීලයට අනුග්‍රහයක් වෙනවා. ඒ විදිහට හිතලා සීලයක් රකින්නේ. එතකොට ඒක එක විදිහක්. ඊළඟට තමයි අර මම මුලින් කිව්වා නිත්‍ය සීලයක පිහිටීම හැටියට. ඒ කියන්නේ සතර අපායෙන් මිදෙන තැනටම සීලයක්, පිරිසිදු සීලයක් රැකෙන අවස්ථාවක් තියෙනවා. ඒ තමයි සෝතාපන්න ඵලය ලැබීම කියන්නේ. ඒකෝර එතනක් මාර්ග ප්‍රඥාවෙන් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ ඒ මට්ටමේ ප්‍රඥාව තුලින් ඒ වැටහීම තුලින් නිත්‍ය සීලයකට එළඹෙනවා. එතකොට ඒ ආකාරයෙන් අපිට හිතා ගන්න පුළුවන් ප්‍රඥාව කොහොමද සීලයට අනුග්‍රහ කරන්නේ කියලා. සීලය රැකෙන්නේ කොහොමද ප්‍රඥාව දියුණු වීම සමග කියන එකයි ඒ විදිහටයි මම තේරුම් ගන්න ඉන්නේ. තේරුම් ගන්න. තේරුම් සරණයි ජයන්ත මහත්මයා කියපු දෙයක තව පොඩ්ඩක් එකතු කරන්න කියලා හිතුණා. අපිට මෙහෙම හිතුවොත් අපි මේ ගමන සීල සමාධි ප්‍රඥා කියලානේ සතගතයන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ. එතකොට දිරුක් මහත්මයා කිව්වා වගේ සීලය ක්‍රමක්‍රමයෙන් දියුණු වෙනකොට ඒ හිත සමාධියට සමාධිගත වෙන්න බොහොම පහසුයි. ඒ මොකද අපි භාවනාවකට වාඩි වුණාම වාඩි වෙන්න ඕනේ කියලා හෝ වාඩි වුණාම අපි හිතමු අපිට පංච නීවරණ දුරු කරන්න මොකද අමාරු. දැන් සමහර දවසට අපි කියනවනේ මේක හරි අමාරුයි අද මේ හරිම විසිරලා හිත එක්තෙන් කරගන්නම බැරි වුණානේ ආනාපානයට ගන්නම බැරි වුණානේ. එහෙම වෙලාවක අපි හිතලා බැලුවොත් ඇයි එහෙම වුනේ මොනවද මේ හිතට කරදර කරේ කියලා. එතකොට අපි දන්නවා අපේ සීලේ අඩුකමක් නිසා සිදුණු අඩුපාඩු කරපු කියපු දේවල්නේ අපිට එන්නේ. දැන් හිතක් සිල්වත් වෙන්න වෙන්න අපි දන්නවා එතන කැපෙන්නේ විතික්‍රම කෙලෙස්නේ. දරදඬු කෙලෙස් තමයි කැපෙන්නේ. මොකද මේ සම්පූර්ණ මාර්ගයේම කෙලෙස් දුරු කරන ගමනක්නේ. සීලෙන් කැපෙන මේ විතික්‍රම කෙලෙස් නිසා අපේ මනස සංසුන් වෙනවා ඉක්මනට. මොකද පංච නීවරණයන් ඇති වෙන පංච නීවරණ ප්‍රමාණය අඩු වෙනවා. බොහොම ඉක්මනට හිත සමාධිගත වෙන බවක් අපි ප්‍රායෝගිකව මං හිතන්නේ මටම මෙතන ඉන්න කල්ලාන මෙතන. එතකොට ඒක අපිට ප්‍රායෝගිකව අපි දැකපු දෙයක්නේ. ප්‍රායෝගිකව දැකපු දෙයක් තමයි මෙහිම සමහර දවසට ඇයි හිත මෙච්චර විසිරෙන්නේ කියලා හිතුවහම අපි දන්නවා අපි යම්කිසි අපේ හිතේ ගොඩාක් දේවල් අරමුණු වෙනවනම් ඒ සියල්ලම අපේ සීලේ අඩුපාඩුවක් නිසාමයි. සීලේ අඩුපාඩුවක් නැතුව සීලේ තරමකට හරි අපිට තියෙනවනම් අපි දන්නවා මේ ඒ එන දේවල් ප්‍රමාණය අඩු වෙනවා. ඒකට ඒ සමාධිමත් හිතකටනේ සමාහිතං පික්කවේ යතබුතං පජානාති කියලා තථාගතයන් වහන්සේ අපිට කිව්වේ සමහිත සමාහිත වුණාමයි ඇත්ත පේන්නේ. ඒකට ප්‍රඥාවක් ඇති වෙන නම් කෙනෙකුට මේ සත්‍ය පේන්න ඕනේ, දකින්න ඕනේ. මේ දැකීම ඇති වෙන නම් හිත සමාධිගත වෙන්න ඕනේ. හිත සමාධිගත වෙන්න පහසු වෙන්නේ සීලය නිසා. ඒකට ඒ සීලෙන් ප්‍රඥාවට යන හැටි කියන්නේ හිතුණා. අනිත් පැත්තට හිතනකොට ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි හිතට ආවේ. සත්‍යජිතුමනි අඩුපාඩුවක් තියෙනවා නම් තේරුම් කරලා දෙන්න. මොකද යම් කිසි කෙනෙකුට අර ජයන්ත මහත්මයා කිව්වා සුතමේ චින්තාමය ඒ ප්‍රඥාණයන් අපිට තියෙන්න ඕනේ. ඒ ප්‍රඥාව ඒකෙන් තමයි කෙනෙක් ඇත්තටම භාවනාවකට යොමු වෙලා මාර්ගස්ත පුද්ගලෙක් වෙන්නේ. ඒක එහෙම නැත්නම් සම්මාදිට්ඨියට පැමිණෙන්නේ. දැන් ප්‍රඥාව නැති කෙනෙකුට සම්මාදිට්ඨියට පැමිණීමක් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ බොහෝම අඩුයි. ඒ මොකද හේතුව අපි දන්නවා තථාගතයන් වහන්සේ කියලා තියෙන උන්වහන්සේගේ මේ ධර්මය ප්‍රඥාවන්තයන්ටයි කියලා. ඒක බෙදන්න කරපු කියපු දෙයක් නෙමෙයි. මේ නියම අර්ථය ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීමක් ඇති වෙන්න නම් එවැනි වැටහීමක් ඇති වුණු කෙනෙක් එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ දුක තේරුම් ගත්තපු කෙනෙක් ඒ පංච උපාදානස්කන්ධ දුක තරමකට හරි අවබෝධ වෙච්ච කෙනෙක් තමයි මාර්ගස්ත වෙන්නේ. එහෙම කෙනෙක් තමයි ඊළඟට ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන්න පටන් ගන්නෙ. මොකද ඊළඟට තියෙන්නේ සංකප්ප. හොඳ සංකල්ප ඇති වෙනවා, හොඳ වචන කතා කරනවා, හොඳ කර්මාන්ත කරනවා, ඒ ආදි වශයෙන් ක්‍රියාවන් හොඳ වෙනවා. ඒ ආදි වශයෙන් අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ යනවා කියන එක ඒක සිද්ධ වෙන්න නම් ප්‍රඥාව තියෙන්න ඕනේ. මොකද සම්මා දිට්ඨියට පැමිණෙන්න බෑනේ කෙනෙකුට නැත්තම්. ඉතින් මට ඒ ටික එකතු කරන්න කියලා හිතුණා. අඩුපාඩුවක් තියෙනවා නම් තේරුම් කරලා දෙන්න අනිත් කල්යාණ මිත්‍රෙනි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චිත්‍ර මහත්මිය. බොහොම පින් එතනදී මම හිතන්නේ සුළු ගැටලුවකට වඩා කොන්ට්‍රැක්ට් එක පැහැදිලි කරගන්න ඕන කමක් තියෙන නිසා තමයි මේ කතා කරන්න හිතුනේ. මේ දැන් ඔබතුමිය සඳහන් කළා වගේ දැන් අපි හිතමු සීලයේ අඩුපාඩුවක් මොනහන් තියනවා නම් හිත නොසන්සුන්කම් ඒක එහෙම වෙන්න ඇති කියලා මට හිතෙනවා. නමුත් එහෙම නැවෙලත් හිත නොසන්සුන් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් උදාහරණයක් වශයෙන් භාවනා වැඩසටහන වලට ගියාය යන ඇටියට පේනවා අපිට මේ ඒ ඔක්කොම සීල සම්පූර්ණ වුණත් මේ හිතට එන දේවල් නතර වෙන්න දවස් ගාණක් යනවා. මේ සම්පූර්ණ සීලය දැන් අපි තුමු දවස් 7ක වැසනාන කියලා මුල දවස් 3 4ෙම අර එන සිටිවිලි. ඒවත් නසංසුංකා. ඉතින් අර සීලේ ඒව කොච්චර ඒ සමාහට මම දැන් ඔබතුමිය ඉන්ද්‍රිය සංවර සීලය පැත්ත වෙන්නේ සඳහන් කරන්නේ නැත්තේ. ඉතින් අනිත් පැත්තේ සීලය මම හිතන්නේ ප්‍රයෝජනවත් වෙන්නත් පුළුවන් ඒ වගේ වෙලාවක අර පසුබෑම් අයින් වෙන්නත්. මොකද මම මේක කතාවක ඇහුවා අපේ ඇමරිකන් ජාතික මහත්මයෙක්ගේ ගෝල්ස්ටීන් මහත්මයෙක්ගේ දේශනාවක තියෙනවා. එතුමා බුරුමේ භාවනා වැඩසටහනකට ගිහිල්ලා මාස ගානක ලොකු වැඩසටහනක්. ඉතින් එතුමාට කාලයක් තිබුණාලු මේ හිත කොහෙත්ම සංසුන් වෙන්නේ නැති. කොච්චර උත්සාහ කළත් හිත කොහෙවත් යන්නේ නැහැ. සංසුම් වෙන්නෙම නැහැ කොච්චර කරත්. ඉතින් පස්සේ එතුමා ඉතින් ඒ ගුරුවර මගේ ගුරු ස්වාමීන් වහන්සේගේ ගාවට ගිහිල්ලා ඒක ගැන කිව්වට පස්සේ ඒ උන්වහන්සේ කියනවා මාත්‍යාට මේ ඔබතුමාගේ සීලය පරීක්ෂා කරන්න කියලා. ඉතින් ඒක කිව්ව ගමන් මේ ගෝලස් මහත්මයා කොහෙද මම මේ වැරද්දගෙන තියෙන සීලය කියලා. ඊට පස්සේ තමයි ඒ ස්වාමීන් වහන්සේ කියලා තියන්නේ ඔබතුමා සීලිය ආරක්ෂා කරගෙන ඉන්න නිසා ඒක ගැන මෙනෙහි කරන්න එක දින අඩුපාඩු නෙමෙයි. ඔබතුමා සීලවන්ත හිටියා කියන එක මෙනෙහි කළා. ඒ අනුව මේ වීරිය ඇති කරගන්න කියලා එක. ඉතින් ඒක වෙනස් පැත්තකට කියලා හිතන මට හිතන අනිත් පැත්තෙන් දැන් අර ප්‍රඥාව නිසා සීලේ දිනු වෙන කෙනෙක් තව එකක් වලට ආවේ. අර එක සූත්‍රයක තියෙනවා අර එක ගිහිමි කාන්තාවක් බොහොම මෛත්‍රියෙන් කරුණාවෙන් ඉන්න කාන්තාවක් ගැන අර ඒ වැඩකේ ගෙදරම සේවය කරපු ඒ කෙනෙක් ඒ හිතුවේ මේ කාන්තාව මේ විදිහට සීලව බොහොම කරුණාවෙන් ඉන්නේ ඒ අවශ්‍ය පරිසරයේ තියෙන නිසා කියලා. ඉතින් ඒක වෙනස් වුණොත් කොහොමද වෙන්නේ කියලා අන්න ඒ වගේ වෙලාවකදී ප්‍රඥාවෙන් පෝෂණය වෙච්ච හික්මීමක් වෙනස පැහැදිලි වෙන කතියකුත් තියෙනවා. ඉතින් ඒකත් ඔළුවට ආමේලයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දිල්රුක් මහත්මයා. ඒ ඔබතුමා කියපු විදිහටම තමයි ඉන්ද්‍රිය සංවර සීලය ගැන තමයි හිතට ආවේ. මොකද පොඩි උදාහරණයක් කියන්නම්. ඒ ඔබතුමා කිව්වා වගේම මම හිතන්නේ මම මේට කලිනුත් මේ සම්බන්ධයෙන් කියලා තියෙනවා. එක්තරා භාවනා වැඩසටහනකට ගිහිල්ලා බොහොම හොඳට වැඩසටහන හොඳට තමන්ට යොමු කරගෙන ඉන්න අවස්ථාවක දානයට ගිහිල්ලා දැන් ඉන්නකොට පිළිවෙලට ඉන්නවා. ඒකින් පිටිපස්සෙන් ඉන්න එක්කෙනා මගේ උරේට අත ගහලා කිව්වා, "ඇයි යන්නේ මේ මිනිසුන්ට පරිප්පු ටිකක් හදන්න බැරිද කියලා." ඒ කිව්වහම මට එකපාරටම හිතුනේ නෑ, ඇත්තටම මගේ ප්‍රඥාව මදි. මට ඒ වෙලාවේ අර පුජ්‍යලය ගැන හිතුනේ. මට ඒ පුජ්‍යලයගේ මනසයි පෙනුනේ, ඇයි මේ භාවනා කරන්න නේද ඇවිල්ලා ඉන්නේ, දෙන දෙයක් කාලා මේ මිනිස්සු මේ නොමිලේ දෙන දේ නේද කන්නේ, ඇයි මේ විදිහට හිතෙන්නේ නැත්තේ. මේ විදිහට තමයි හිත වැඩ කරන්න ගත්තේ. නමුත් ටිකක් වෙලා ගියාට පස්සේ තමයි මගේ හිත මට දැක ගන්න ලැබුණේ. මම කොච්චර මෝඩද, මගේ කනට ඇතුළුණු මේ දේ මං කොයිතරම් හැදුවද සංස්කරණයක් හදාගෙන මමගේ හිතෙන් මම ඒක දුකක් බවට පත් කරගත්තද කියන එක වැටහෙන්නේ මට ටිකක් වෙලා ගියා. ඉතින් මට හිතෙනවා ඉන්ද්‍රිය සංවරය නැති නිසාම තමයි ඒ. මොකද ඒ කන වැඩ කරන හැටි දැකලා නැති නිසාම තමයි ඒක එහෙම වුනේ කියලා මට හිතෙනවා. ඒ බව දැකලා හිටියා නම් එවැනි දෙයක් එවැනි දුකක් ඇති නොවෙන්න ඉඩ තිබුණා කියන එක. ඉතින් ඒ ඔබතුමා කිව්වා වගේ ඉන්ද්‍රිය සංවරය අඩු වීම තමයි. ඒ මොකද එවැනි වෙලාවක අපිට හිතලා බලන්න පුළුවන්. ඇත්තටම ওই වගේ දේවල් වුණාම ප්‍රත්‍යවේක්ෂා කරාම හොඳට තේරෙනවා අපිට නිකන් වුණත් වෙලාවකට හිතලා බැලුවොත් කොහොමද මේක වුනේ කියලා. ඇත්තටම ඉන්ද්‍රිය සංවරය නැති නිසාම තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ මෙතන ආර්ය මාර්ගයේ යන කෙනෙක් විදිහට පුරුදු කරන ඉන්ද්‍රිය සංවරය. ඒක තමයි හිතට ආවේ දිලරුක් මහත්මයා තෙරුවන් සරණයි පැහැදිලි කිරීමට. සම්මා සම්බුද්ධ සරණයි. බොහොම පිං මේ සාකච්ඡාව පසුගිය සත්‍ය සාකච්ඡාවේ ඇතිවෙච්ච පසුබෑමක් වුණා නම් ඒක මග හරවා ගන්න නැතයි මේ උනන්දු කරවා ගන්න නැතයි මේ සාකච්ඡාව කරන්නේ. මේ අපි කවුරුත් දන්නේ එතකොට දැන් සීලේ අපි දැන් ආය දන්න දේවල් වලටම ගත්තොත් සීලේ කියන එක හතරක් හැටියට අපි දන්නවා. අපි කියන චතුපාරිශුද්ධ සීලය කියලා. පාරිශුද්ධිය සඳහා උදව් වෙන හතරක්. ප්‍රාතිමුක්ඛ සංවර සීලය. ඒ කියන්නේ බුදුහාමුදුරන් අපට මෙහෙම කරන්න දෙයි කියලා කියන දාත. ඒක ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන කරන්න ඕන. ඒව මන් දන්නේ බුදුහාම කිව්ව මෙන්න මෙහෙම කරන්නයි කියලා. ඒක මතක් වෙන්න ඕන. දැන් මේ සූත්‍රයේදී අපි දැනගන්න ඕන බුදුහාමුදුරෝ අර සෝන දණ්ඩ යාන්දුකාරවරයාට කියනවා අර හැමදාම කියන හැටියට සීලකන්ද වර්ගයේ තියෙන හැටියට තථාගතවරයෙක් ලෝකෙ පහළ වෙලා මේ දුක ගැන කියනකොට කෙනෙකු මේක තේරුම් ගන්න ඕන මේ සංසාර දුක්ඛය අවාසනාවන්තයි මම මේකෙන් මඟ අයින් වෙන්න ඕන කියලා. ඒ ඉනෙක් කනට බුදුහාම කියන එහෙනම් මෙන්න මෙහෙම පටන් ගන්න ඕන. සීලෙන් පටන් ගන්නයි කියලා. එතකොට මේ භික්ෂු කියන තත්ින් එක්කනට ප්‍රාතිමොක්ෂ සංවර සීලය කියලා දෙනවා. ඒකේ චූල සීල, මහා සීල, මජ්ක්‍ම සීල තියෙනවා. ඒත් අපි දන්නවා කොහොමද පටන් ගත්තේ කියලා බුදුහාම මේක කියලා දෙන්නේ. එතකොට දැන් පහක් තියෙනවා නම් ඒවා තම වැඩි වෙලා යන හැටි. දැන් මේ වැඩි වෙන එක ගැන කතා කරන නෙමෙයි තියෙන පහ යොදාගන්නේ කොහොමද මාර්ගය ගමන් කරන්න කියන එකයි දැන් තේරුම් ගන්න ඕන. පහ අට කරගන්න නෙවෙයි එක කරනවා නම් හරි හොඳයි. ඊට වඩා හොඳයි මේ පහ හරියට මං කරගෙන යන්නේ කොහොමද කියලා. විශේෂයෙන් හතර කියන එකෙන් අඩු වෙන්න ඉඩ තියෙනවා. අන්නේ ඒක කොහොමද මම හරියට පාවිච්චි කරන්නේ කියලා. ඒතර ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ ශ්‍රද්ධාවෙන් කරන්න ඕන. මට බුදුහාම එහෙම කියලා තියෙනවා. ඒ තමන් බාර ගන්න සීලෙ ඉන්න ඕන හැබැයි. මොකද්ද බාර ගත්තේ බාර ගන්න සීලෙ ඉන්න ඕන නැත්නම් භාවනාවේදී ඒකේ චෝදනාව වෙනවා. තමන්ට යටිහිත කියනවා ඔයා මේක නෙවෙයි කියලා. මේ මාර්ගයේදී විසුද්ධිය වෙනවා. අනේක දැන් ප්‍රඥාවෙන් මේක කියනවා කියේ. ධර්ම කල්යන් මිත්‍රේ කියේ තමන්ටම තේරෙනවා මෙතන පොඩි අඩුවක් තියෙනවාද කියලා. පසුබහින්න ඒකෙන්. ඒක ආයි හදා ගන්නවා. ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලය සතියෙන් කරන්න ඕන දෙයක්. මොකද ඉන්ද්‍රිය සංවර සීලය උදව් වෙනවා අර තමන් ගෙනියන පාතිමෝක්ෂ සීලයට උදව් ඒක පරිසම් කර ගන්න. ඒකින්ද ඉන්ද්‍රිය සංවරය කියන එක සීලයක්. ඒක සතියෙන් කරන්න වෙනවා. මොකද ඒතොට තේරෙනවා මම මගේ මනස ගොරෝසු වෙන්න පටන් ගන්නවා මේ දේ කරහම. ඒ නිසා තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය සාකච්ඡා කරමු. දැන් තමන්ගෙන අව탁සීරු කරනවා නම් මම මෙහෙම මෙහෙමයි කියලා අව탁සීරු කරනවා නම් ඒ අරමුණ ගැන මං දක්වන ප්‍රතිචාරයන් කොච්චර පටිච්ච සම්පන්නද කියලා තේරුම් ගන්නට ඕනේ. මයිකගෙන් පසුගිය සතියේ දේශනාවට මේක සම්බන්ධ කරගන්න ඕනේ කියලා. ඒතුරේ සීල පඤ්ඤාවෙන් කියන්නේ සතියෙන් තමන්ට තේරෙනවා මේ මම මේ විද්‍යහත ඉන්ද්‍රිය සංවරය නැත්තුව මේ දේ කළොත් අර ප්‍රතිමෝක්ෂ සංවර සීලයට මගින් බාධා මට බාධා වෙනවා ඒක කරගෙන යන්න බැරි වෙනවා නැත්තම් ආජීව පාරිශුද්ධිය වගේ සීල තියෙනවා නැත්නම් ආජීව අෂ්ටමක සීල වගේ තියෙනවා ගෝක්ලාට සම්පප්පලාප පිසුනා වාචා පරුසා වාචා වලට සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා ඒක මානසික හැටියක් ඊළඟ ආජීව පාරිශුද්ධ සීලය රකින්න ඕනි වීරියෙන් මම ලෝ සමාජයට කරදරයක් නොවි ජීවත් වෙන කෙනෙක්ද මම මගේ වාසය සඳහා හොඳ නම සඳහා ලැබීම් සඳහා ගෞරවය කීර්තිය හෝ ප්‍රශංසාව සඳහා දැරිදි විදිහට මේ යදා ගන්නවද මගේ පැවැත්ම සහ පැවැත්ම දෙක ඊළඟ ප්‍රතිසංසිත සීලේ කරන්න ඕන ප්‍රඥාවයි එතකොට ප්‍රඥාවට උදව් වෙනවා කොයික විශේෂයෙන් ධාතු මනසිකාරය දක්වා ගිල ශුන්‍යතාවට බඳ පුළුවන් ප්‍රතිසන්නී සීලය කළොත් එහෙම ඇයි මා මේ ඇඳුම් අඳින්නේ ඇයි මම බෙහෙත් පාවිච්චි කරන්නේ ඇයි මම මේ විදිහ ඇඳගෙන ඉඳන්නේ ඇයි මා මෙහෙම කරන්නේ તો මොකද්ද මේකෙන් මගේ ශරීරයෙන් ප්‍රයෝජන කිච්චා පිටතන ඒ හිතනකොට ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා ඊළඟට අපි අපේ එක එකනා ගේ ලෙඩ දැනගෙන ඒ අනුව පාවිච්චි කරන්න උන ඕඩෝසෙල් වුණොත් එහෙම ඒකත් අනතුරක් වෙනවා ඒ නිසා අපි පාවිච්චි කරන විදිහට මේ මට මේ ලෙඩේ කියනවා දැන් ඉරිෂා ලෙඩේ කාම ලෙඩේ රාග ලෙඩේ තරහ ලෙඩ තියෙනවා ඒකද ගන්න ඕන මොන පැත්තෙන්ද මම වැඩිපුර පාවිච්චි කරන්න ඕන කියලා මමන්ට තේරෙන්න ඕන ඉන්ද්‍රිය සංවරයේ කොයි පැත්තෙන්ද මට කෙරෙන්න ඕන මට ද්වේෂය ඇති වෙන්නේ පුවත්පත් සංගරා දේශපාලනේ කියනකොටද මට කාම රාගය වම ඇති වෙන්නේ මේ අංශේ දේවල් බලනකොට අහනකොටද මට ඉරිෂ්‍යාව තියෙන්නේ මේ අයගෙන මේ අයගේ වර්ණාගෙන කියවනකොටද කියලා Taman දැනගන්නේ ඒ වගේ නැන් වෙන්න ඕන. හැබැයි ඒ අයින් වීම කියන එක අර පාරාසරි ඇත්ත කරන වගේ අයින් වීමකුත් නෙවෙයි. අපි ඒක නිසා තමයි ඉන්ද්‍ර සංවරයේ ඉන්ද්‍ර භාවනා සූත්‍රය සාකච්ඡා කරන්න ඕනේ කියන්නේ. හැමතිස්සෙම මගේ මාර්ගයේත් මට ලැබෙන උපකාරය මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. සමහර ඒවත් දැනෙන්නේ නැහැ. ওই සූත්‍රයෙන් ඒ කියන වචන වලින්ම දැනෙන්නේ නැතිවෙන්න පුළුවන්. කර්මස්ථානාචාරිවරයෙක්ගෙන්මත් නෙවෙයි වෙන්න පුළුවන් ලැබෙන්නේ. මගේ සාකච්ඡා වලින් සමහර කතා බහ කරනකොට Taman ගැන සත්‍යයෙන් බලන් ඉන්නකොට මගේ දේවල් පිළ තේරෙන්න පටන් ගන්නවා. ඒතොට සීලය කියනකොට ප්‍රතිමොක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය ආජීව පාරිශුද්ධිය සීලය ඊපටි ප්‍රතිසන්නිසිත සීල අප දන්නවා දැන් ප්‍රාත්මොක්ෂ සංවර සීලය කියන්නේ අපි රකින්නේම සද්ධාවෙන් තමන්ට තියෙනවා නම් පංචශීල ඒකත් ඒ කොටසම දාගන්න ඕන ඉන්ද්‍ර සංවර සීලය සතියෙන් ආජීව පාරිශුද්ධිය විරියෙන් ප්‍රතිසන්නිසිත සීලය ප්‍රඥාවෙන් ඊළඟට ඒ සීලේ අවශ්‍යතා පැතිරෙන්න පටන් ගන්න එක එක පැත්ත. Tamanta ආත්මාර්ථකාමීව ගන්නත් හොඳ නැහැ. ওই විනය ශික්ෂාපද පනවනකොට සුදුන්නේ නැත්තා ඒ අම්මාගේ ඉල්ලීම මත අතීත භාර්යාවන් දරුග බත් දුන්නා. ඒ ඊට පස්සේ පළවෙනි පරාජිකාව පනවන්න බුදුහාමුදුරු දෙත්ින්නේ. ඒ සීලේ පෙනේවා. එතර බුදුරජාණන් වහන්සේ එතෙන්දි තමයි ශික්ෂාපද පනවන්න පටන් ගත්තේ. ඊට කලින් කාටවත් පනවන්න ඕනකමක් තිබුණේ නැහැ. කට්ටි එන්නේ මේක හොයන ඇයට හම්බුණා තථාගතවරයෙක්. ඒතකොට ඒතු කලින් ඉඳන් මේක තිබුණා. නමුත් තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රඥාව දිනු කරගත්තා. ද බුදුහාමුදුරුවෝ තෙන්දි කියන ප්‍රයෝජන 10ක් සලකලා මේ ශික්ෂාපද පනනවා කියලා. ඒවා තම තමන්ට ගාව ගන්න උන ඒවා මේ විනයට හා භික්ෂු පිරිසකට එක්තරා කොටසකට දාගන්න දාන්තිප. සංඝ සුත්තුතාය. සංඝ අපි සංඝ කියන එක ගමු අපි පිරිස කියන එකට දැනට දැන් එතෙන්දි ගත්තේ ඒ ආධ්‍යාත්මික ගම මාර්ගයට යන්නේ භික්ෂු පිරිස තමයි සංඝ කියලා කියන්නේ. එතකොට ඒ පිරිසට පහසුවක් ලැබෙන්නට කරදරයක් නැති ජීවත් වෙන්නට තමයි මේ දේශ මේවා මේ සීලේ පාවිච්චි කරන්නේ. ඒ පළවෙනි එක ඒතෝ. ඊට පස්සේ සංඝ පාසුතාය. පළවෙනි එක සංඝ සුත්තුතාය, දෙවෙනි එක සංඝ පාසුතාය. ඒ පිරිස කියන අදහස අපි දැනට ගමු. හොඳද? ඒ පිරිස කියන අදහස විතර දැනට ගමු, අනිත් ඒවා ගන්න තිබා. ඒ සීලවන්ත පිරිසක් ඉන්නවා නැත්නම් සිල් ඇති පිරිසක් ඉන්නවා නම් ඒයන්ට පහසුවක් වෙනවා. ඒ විදිහේම අපි කියන්නේ කල්යාණ මිත්‍රක ඔක්කොම නීතියට ගරු කරන තු නීතිය පැහැරාරින්නේ. ඒක තමන්ට ලොකු මානසික පහසුකුත් කායික පහසුකුත් දෙනවා. තමන්ට බයක් නැහැ මේ අපි ඔක්කොම මේ මාර්ගයට අවතීර්ණනවා කියලා. ඒතකොට යහපත් බව සඳහායි පහසු බව සඳහායි සංගේ පිරිස අපි සංග කියන වචනේ ගත්තාම අපි දැනට තේරුම් ගමු මේ පය දෙකෙන් පස්සේ ඒක අතර ශාวก සාවිකා සංග කොටසට වැඩිපුර යොමු කරමු. නැත්නම් කියන පිරිසි යහපත් බව රැකීම සඳහා පහසු බව රැකීම සඳහා දුම්මං කෝනම් පුග්ගලාන නිග්ගහය. ඒව අගේ නොකරන උනන්දුවක් නැති තන් අයින් කරලා දාන්න. අයින් කරනවා කියන්නේ ඇත්තෝ එකකින් ඇඩ් කරලා දාන්න. පේසලානම් භික්කූනම් පසු විහාරාය. යහපත් ජීවත් වෙන්න ඕන භික්ෂුන්ගේ පහසු විරේ සඳහා. ඔන්න ඊළඟ කරුණු දෙකක් සීලේ වාසී තිනවා. අප සීල පඤ්ඤා කියන එක. ditth dhammikānam āsavānam saṅvarāya. දැන් මතුවි ගලානෙන ආශ්‍රවයන් ටිකක් මේචල් කරගන්න ඒක ටැප් එක වහන්න. තෙමෙනවා නම් පයිප් යල්ලනන් නිතර තියෙන නැත්නම් වහලයක් සිදුවලා තියෙන එක වහනවා නම් ඒ වගේ ටැප් එක යල්ලා සිංක් එකේ අමතකල යල්ලා උතුරනවා සිංක් එක වහනවා. ditth dhammika ආශ්‍රවයන්ගේ සංවරය සඳහා ඔන්න හොඳ වචනයක්. සම්ප්‍රායිකාණං ආසවානම් පටිඝාතයි. අර සංචේතන සූත්‍ර මතකෙ තියෙනුන ආශ්‍රව තිබුණොත් අනුසය වශයෙන් හරි ඒවා තිබුණොත් එහෙම විඥානස්ථිතියක් ඇතුළ තවත් එහාට යනවා. ඒ නිසා ඒ තවත් එහාට තව ශරීරයකින් අයින් වුණාම එකෙන් එහාට ගෙනියන්න තියෙන ආශ්‍රව විනා සම්පූර්ණ නතර කරලා දාන්නත් සීලය උදව් වෙනවා. ඒක ප්‍රඥාවට සම්බන්ධ වෙන බව මට හිතෙන ඉන්ද්‍රිය සංවරය උදව් වෙන බව මට හිතෙනවා සීලයෙන් උඩට. අර ටැප් එක වහනා වගේ ඉන්ද්‍රිය සංවරයේදී වෙන්නේ ඒ ෆොසට් එක වහන් පයිප් එක වහන් ඒ වගේ ඉන්ද්‍රිය සංවරයේදී ඒක තෙමෙන්නේ වහලා දානකොට වැඩිපුර වතුර ගලන්නේ. අභ්‍යාසයක සුද්ධිල බුදුහාරයකට හැමතිස්සෙම කියන්නේ නොතෙමෙන සුවේ කියන්නේ වැඩිපුර වතුර දාන්න. ඒ දුසිල් බව වැඩි වෙන්න. ඊළඟට යාලි සීලේ තයක එකත්තම අප්‍රසන්නානම් ප්‍රසාදාය. තමන් ප්‍රසන්න නුවැත්තන්ගේ ප්‍රසාදය සඳහාත් ප්‍රසන්න වූ ඇත්තන්ගේ පැහැදිච්ච ඇත්තන් බිහෝ භාවයි වැඩිපුර සැන්ස. ඉන් සද්ධම්මත් තිතිය ඇතෝට සීලය තියෙන ඇත්තු මේ ධර්මය ටිකක් හොඳ ෆවුන්ඩේෂන් එකක් වෙනවා. මේ ධර්මයේ තව අවුරුදු 100ක් එහාට ගෙනියන්න 1000ක් එහාට ගෙනියන්න. එනිසා තමයි අර කලින්ම අත් කතා කරනකොට දෙවිනි කීවි කිවි මා ඉන්න ගමන් මාර්ගයේ තියෙන වටිනාකම. මේ සත්‍ය ප්‍රජාව කියන තු මෙරු කෘමීන් වගේ කොහේ යනවාද කියලාත් දන්නේ නැති ගිලෙනවා. අප එහෙම නෙවෙයි. අප අතපසු උනත් වැරදි උනත් අපට දැන් මාර්ගයේ පැහැදිලි පේනවා අපේ මාර්ගයන්. ඒකෙන් ලොකු මුදිතාවක් ඇති කර ගන්නට ඕන. උද්දච්ච කමනේ අභිමානයක් තියෙන්න ඕන. ආධ්‍යාත්මිකව. පසුබසින් දීපා අපි තාම මෙහෙම නේද අපි තාම මෙහෙම නේද කියලා එමුනාම එන්නේ නැහැ අර කැඩපතේ ලස්සන වෙන්නේ ප්‍රමම් බලන්න. සද්ධම්ම තිතියා එතකොට මේ ශික්ෂාපද බල වටිනාකම සද්ධම්ම තිතියා ඒක ලොකු උදව්වක් කරන්නේ. එතකොට මේ ප්‍රචාරය නොකලාට කමන්නේ. ධූරේ සන්තෝ පකාසෙන්ති හිමන්තං පබ්බ තෑති හිටියත් හිමෝ හිමාලේ එවරස්ට් එක ඈත ඉන්න පේනවා. ලංගෙ හිටියාම ලංග ඊ හිටියත් අර අඳුරේ වැටුණු ඊතල වගේ පේන්නේ නැහැ කියලා. හත්ති කිත්තා යතසරා කියලා. සා සද්ධම්මත් තිතියට ලොකු උදව්වක් කරනවා. අර වන්දනීය මහෝත්තමෙක් ඉන්දියාවෙන් වංශේ කියන කතාවක් තමයි. කර්මාන්ත ශාලා නෙවෙයි වායු ගෝලය රකින්නේ හිමාලයේ නැත්තම් ඈත කැලේ නැත්තම් ගමේ නිස්කලංක පැත්ත කියලා තියෙන ගහ කියලා. නමුත් ඒ ගහ බලන්න කවුරුත් යන්නේ නැහැ. කාර් හදන තැන් බලන්න යනවා. කර්මාන්ත ශාලා බලන්න යනවා. ඒ වගේ තමයි බලන්නේ. ඒ වගේ භාවනා කරන එකනා සීලය තමන් වෙතම තියාගෙන ඉන්න එකනා මේ ඕසෝ නිස්තරේ අධර්ම ඒ UV රේස් එත් නැතුව පරිස්සම් කරන ගතියක් තියෙනවා. ඒ නිසා ඒ ගැන තමන් කොච්චර කන්ට්‍රිබියුෂන් එකක් දාන තියෙනවාද මේක යොමු කරනවාද කියන එක හිතන්ට විනයානුග්‍රහය. ඒ වගේම මේ නීතිය ඒ අධිකරණේ උදව්වක් කරනවා කියන එක අනුග්‍රහයක් කරනවා. ඒ 10 තමයි ඒ සීලේ තියෙන ඒ බුදුහාර්කේ සීල පද පනවන්න ওই 10 සඳහා. ඒතර මතකෙ තියෙන්න ඕන සමාජ මාසයෙන් තියෙන අගේ වගේම ආධ්‍යාත්මික අගේ වගේම තමන්ගේ සමාජ ඒ පරිසරයේදී තියෙන අගේ වගේම ආශ්‍රම මෙච්චල් කරන්ට මින් එහාට ගිනින අනුශේ වශයෙන් යන්ත තියෙන ආශ්‍රවවලට මේ වගේ ගුරුසු බාඩු කරන්ටත් උදව් කරනවා. ඒවා කපව දාන්න. ඒ සීලේ එකට උදව් කරනවා කියලා මතක තියෙනවා. පුංචි කතන්දරයක් මතක් වුණා. වාචාලයක් කියලා හිතන්නත් හිතන්න ඕන දෙයක් හිතන්නත් එක මේ මහත්මෙක් බොහෝම හොඳට අඳින්න හැම තිස්සෙම ගෙදරින් එළියට ලියුම් ටිකවත් යන් දෙන්න හොඳට අඳින්නේ නැත. ඒ විදිහේ කෙනෙක් කිව්වා. අර ෆොරස් ගම් අඳිනවා වගේ හොඳටම කමිසි බොත්තම් තද කරලා දාන කෙනෙක්. මම මෙදාන ගන්තිතරේ නම කිව්වේ. එතකොට මෙයා බොහෝම හොඳට ඇඳුම් අඳගෙන ටිකක් වයසට ගියා වරු 40 විතර වෙනකොට එයාගේ ඇස් ශ්‍රී ලංකාවෙන් පටන් ගත්තා. අපි කියන්නේ මේ සත්තු කිලෙන වගේ පේන්න පටන් ගන්නා ලංකාර වෙනවා. උළුවේ කැක්කමකුත් හැදෙනවා. ඒ නිසා මම නොයේ තැන් වලට බෙහෙත් ගන්න කියලා ආයුර්වේදෙට ගියා. විශේෂඥ වෛද්‍යවරු ළඟට අන්තිමේදී ස්නායු විශේෂඥෙක් ළඟට ගියා. මේක නතර වෙන්නේ නැති හින්දා. එයා අවශ්‍යම පරීක්ෂණයකින් පරීක්ෂාවකින් පස්සේ වෛද්‍ය පරීක්ෂාවලින් පස්සේ කිව්වා මේක මොලේ ඇතුලේ හොයාගන්න නම් බෑ නමුත් මොලේ ඇතුලේ තියෙන දෝෂයක් ඔය තියෙන්නේ වෙන්න ඕන එහෙම නම් මේක මොකක් හරි වර්ධන වේගයක් තියෙනවා ඒකයි වෙන්නේ ඉතින් ජීවිත කාලේ නම් අඩුයි කරාට එයාම ඒමුණුත් එහෙම කියලා කිව්වා දිවත් දෙන්න අවුරුදු මාස 6කින් ඉතින් ඉවර වෙනවා කියලා. ඊට පස්සේ මෙයා කල්පනා කළා හොඳට දැන් ඉතින් මැරෙන්නත් තියෙන එක දැන් කාටවත් මේක බෙහෙත් කරන්නත් බෑ නිදා ගන්න බෙහෙත් විතරයි දෙන්නේ. ඉන්නකම් හොඳට ඉන්න ඕනේ කියලා මේ එයා කස්ටම් ටේලර් කෙනෙක්ගෙන් හැමදාම ඇඳුම් හදාගන්න හොඳට ඉන්න ඕනේ. හොඳ සපත්තු හදාගත්තා. හොඳ ඇඳුම් මහගත්ත ඊට පස්සේ ටේලර් ළඟට ගිහිල්ලා කිව්ව මට හොඳම හොඳම කමිස ටිකක් මහලා දෙන්න ඕන මගේ මට ගැලපෙන්න. ඒ කමිස මහන්ට ගියාම ඊට පස්සේ ඒකෙ මිම්ම ගන්නවා අපි දන්නවනේ අතේ දිග අතේ රවුම ඊට පස්සේ කොච්චර පහලට යන්න ඕනද කොච්චර පහලට යන්න ඕනද ඊට පස්සේ බෙල්ල කොච්චර රවුමද කියලා ඒක රවුම අරගෙන එයා කිව්වා මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. ඊට පස්සේ ටේලර් එම් කිව්වා මාද සම්පූර්ණ නිදුර නැහැ නෑ. එහෙම වෙන්න බෑ. මම මගේ අත්වල දිග මෙච්චරයි, කමිස පල්ල මෙච්චරයි, උරහිස් පල්ල මෙච්චරයි. මගේ බෙල්ල 15 and a half කියලා කිව්වා 15.5 කියලා. එතකොට ආයිකා නෑ ඔයාට 16.5ක්වත් ඕන ඔයාගේ බෙල්ලේ විදිහට ගුරුසී විදිහට කියලා. එතකොට එයා කිව්වා මං කියන දේ අහන්න මට ඕනේ 15.5 කමිසයක් කියලා. 16 නෙවෙයි බෙල්ල කියලා. එතකොට එයා කිව්වා සර් මම දන්න දෙයක් නෑ නමුත් මේ විදිහට ඇන්ඩොත් එහෙම ඇස් නිලංකාර වෙනවා කියලා. ශ්‍රී ලංකාර වෙනවා කියලා. එතකොට යාට තේරුණා මේක තමයි නම් මේ කමිසි බොත්තන් තද විල්ල තමයි මේ ඇහෙලේ දෙයට බෙල්ල තද වෙනවම තමයි මේ ඇහැට රූප පේන්න පටන් ගන්න නිලංකාර වෙන්නේ කියලා. ඊට පස්සේ ආයිත් හාටේල මෙයානේ දැන් ගියේ විශේෂඥයෝ ළඟට මේ කෝට් කාටත් මුකුත් කියන්න බෑ මාස 6ට ජීවිත කාලෙත් දුන්නා. එයා කිව්වා එහෙමනම් මම ඔයත් කියනත් අවවාදයට පිළිගන්න මට 16.5 හදලා දෙන්න කියලා. ඒ කතන්දරේ හොඳ දෙයක්. සමහර අවවාද අනුශාසන අපිට ගැළපෙනේම සූත්‍ර පිටකෙන් අභිධර්ම පිටකෙන් උපාධ්‍යාන් වහන්සේකින් කර්මස්ථානාචාරි වෙරයාගෙන් නොඉන්ටත් ඉඩ තියෙනවා. ටේලර්ලාගෙන් එන්ටත් ඉද තියෙනවා. ඒ නිසා හොඳට අහුන් කන්දෙන්ට ඕන මේ ධර්ම සාකච්ඡා දිනුවත් තම තමන්ගේ අද්දකීම් අනුව එක එක කල්යාණ මිත්‍රයන් කල්යාණ මිතුරියන් කියන කතා. ඒව තමන්ගේ ප්‍රශ්නයක් හැටියට මට ඉදිරියට. තවත් ජීවිත තවත් සත්‍යයක් කරන කතානේ. ඒත් මෙතන අපින් ලකුණු ගන්නට ඇවිල්ලා කතා කරන නෙවෙයිනේ. මේක තමන්ට තේරිච්ච හැටියට නැත්නම් මෙච්චර කල් ඉන්නේ නැහැ මේකට. මේක තේරුම් ගන්න ඕන සාවි. ඒසයිවටත් ගෞරවාන්විත හුම්කන් දීලා එවගිනු ප්‍රයෝජන ගන්න තෝරන. සම්මා සම්බුදු සරණ. දලුවත්ත මහත්මා නැත්නම් අනිත් පැත්ත කතා කරලා ධර්ම සාකච්ඡාව කරගෙන යන්න උත්සන්නයි. දලුවත්ත මහත්මයා සම්බන්ධ වුණා කියලා හිතන දලුවත් මොහොතකට විසන්දි වුණා. දැන් නැවත සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. සේවා සර්ණයි මට පේන්නේ අද තාක්ෂණික ගැටලුවක් තියෙනවා එහෙනම් පොඩ්ඩක් අඩුපාඩුවක් තියෙනවා ඉතින් ඊට කටින පොඩ්ඩක් යන්න පාද කතා කරගෙන යන්න. නෑ සේවා සර්ණයි එහෙමනම් සත්‍ය සමායි පැහැදිලි කිරීම එක කරනවාද පැහැදිලි කිරීම මාසෙන් තවදුරටත් සාකච්ඡා විදිහට ගෙනියන්න ආරාධන කරලා සිටිනවා. මොනිකා බ්‍රුණ මහත්මයා අපි සම්බන්ධ වෙලා ඉන්නවා බ්‍රුණ මහත්මයා. බ්‍රුණ මහත්මයා ඔබතුමාට ඇහෙනවද? හන්දයි එහෙනම් වෙනත් කැලෑන මුක්කෙක් තාස්තාව තියෙනවා සම්බන්ධ මහත්මයා මම ප්‍රශ්නයක් අහන්න ඇහෙනවද මම මගේ පැවැත්ම සඳහා අපේ ඔබේ සලකන නව ප්‍රශ්නෙට කියන. හොඳයි ඒ පිළිබඳව අදහසක් අපිට දක්වන්න පුළුවන්ද චිත්‍රා මාත්‍රි ඔබ මේ තේම ඉන්න තේරුම් ගන්න. ඊවන් සර්ණ ජයන්ත මහත්මයා ඇත්තටම එතුම ප්‍රශ්නේ ඉවර කරනවත් එක්කම හිතට ආවේ සතරතෙන් වහන්සේ කියලා තියෙනවා අපිට මේ පියවුරුමේ හිත තියෙන තාක්කල් ඒ හිතට ඒ හිතත් ඇත්තටම ප්‍රශ්නවලින් තොරයි එහෙම නැත්නම් අවදානමින් තොරයි කියලා ඒ තමන්ගේ හිත අවදානමින් තොරයි කියලා කියන්නේ ඇත්තටම තව කෙනෙකුට එයින් යම්කිසි වරදක් කරන්න තියෙන ඉඩක් නැහැ කියන එක වෙන තේරෙනවා. ඒ මොකද උන්වහන්සේ අපිට දේශනා කරේ සතර සතිපට්ඨානයේ හිත පවත්වන්න කියලානේ. යම්කිසි කෙනෙක් මොකද අපේ සාමාන්‍ය පෘථග්ජන ස්වභාවය තමයි අපිට අරමුණක් ඇතුළු වුණාම ඒ කියන්නේ අපේ පංච ඉන්ද්‍රියන්ගෙන් එන අරමුණු වලට අපි බොහෝම ශීඝ්‍රව ඒවට ප්‍රතිචාර දැක්වීමනේ කරන්නේ. ඒ ප්‍රතිචාර දක්වනවා කියලා කියන්නේම අපි එළියත් එක්ක එකතු වෙනවා කියන්නේම අපෙන් ලොකු ප්‍රශ්නයක් එළියට සිද්ධ වෙනවා කියන එක කියලා තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසාම වෙන්න ඇති කියලා හිතෙනවා තථාගතයන් වහන්සේ සකුණග්ගී සූත්‍රයේ කියන්නේ මේ පියවුරුමේ ඉන්න කියලා. එමනම් සතර සතිපට්ඨානය තුළ කෙනෙක් හිත පවත්වනවා නම් තවත් කෙනෙකුට තමන්ගෙන් වෙන්න තියෙන කරදරය නැති වෙනවා නේද කියන එක තමයි ප්‍රශ්නයක් විදිහටත් මම ඉදිරිපත් කරන්න කැමති. අනිත් කල්යාණ මිත්‍රන්ටත් අහුම්කන් දෙමු තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. මම පද්මශ්‍රී මහත්මයාට යොමු වෙන්නද පද්මශ්‍රී මහත්මයා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැම දිනාටම. මචන් මේ කාරණේදී එක පැහැදිලි වෙන්නේ අපි මේ සමාජය කියන වචනේ එතෙන්දි ඉස්සරහට දාගන්න එක අත්‍යවශ්‍යද කියලායි. මොකද පැවැත්ම යහපත් කරගන්නවා කියන අර්ථයෙන් හිතුව ගත්තොත් සමාජයට ඒකේ බලපෑමක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් අපේ මූලික අවධානය පැවැත්ම යහපත් කරගැනීම උදෙසා නම් කටයුතු කරන්නේ මම හිතන්නේ එතනින් අපි ධර්මයට ඇතුල් වෙන්න පුළුවන් කියන එකයි තමයි මගේ අදහස් දෙවන්සන්. දරුවත මහත්මයා ඔබතුමාගේ ප්‍රශ්නේ තවත් කොටසක් තියෙනවද? ඒ කියන්නේ ඒක අපිට පොඩක් බලන්න වෙයි. ඒයි මොනවාගේ මානසික තත්ත්වයද මගේ මේ ප්‍රයත්න වෙන්නේ. එතකොට අරමංශයාට ඇත්තටම ඒක සයිටි සතුටක් නෙමෙයි මං ඇති කරේ. එතකොට ඒක මගේ සීලයක් නෙමෙයි ඒක. එවැනි දේවල් අයිති වෙනවාද මේ ආජීව පාරිශුද්ධ සීලය ගැන කතා කරනකොට? ඒ වගේම. එතකොට මම වරු ධර්ම තමයි මං ගන්න එක. අදිරි බද ගන්න ගියත් මම මගේම ලාභේ තමයි ඉස්සන්නේ. මම මොනකට ඉස්සු කරාම ගියත් මේ මටම තමයි මදක් වෙන්න ඕනේ. මගේම ළමයි තමයි මේ ගෑක් කුලියට ගන්න ගියත් ඉන්නේ දෙන්නෙක් ආවම මම කොහොමද ට්‍රයි කරලා මම මරමාර ගන්න බලනවා වගේ තමයි තමයි. ඒක ගෙදර ගන්න. ඒ වගේ මේ මටම වාසිය වෙන විදිහට මම හිතන්නේ. ඒකට මේ පැවැත්ම අනේ මෙවැනි පැවැත්ම සම්බන්ධද මේ ආදී පාර්ශ්ව සිද්ධ කියන කොට. ඒ වගේම මෙවැනි පැවැත්ම වාදා වෙනවාද මේ සංසාර ගමනේ නිවාඩ ගන්න දරන ප්‍රයත්නයේ කියන ප්‍රශ්න තමයි හුදී. ඉතින් අපි මේ ප්‍රශ්න වල මෙතන මේ මට්ටමේ මෙතන කතා කරලා වඩා හොඳයි මම හිතන්නේ. ගොඩාක් ලොකු වශයෙන් හොට එහා නැතු. ඊටවත් ඔතරම් තමයි මම වෙනත් කෙනෙකුට යමෙන්න කලින් මට හිතෙච්ච දෙයක් සඳහන් කරන්නේ. සාමාන්‍යයෙන් අපි කාගෙන් හරි වැඩක් ගත්තොත් එයා කියනවා එයාගේ මිද ගණන් කියනවා මෙච්චරක් අවශ්‍යයි කියලා මේ වැඩේට. ඉතින් වැඩේ ගත්තට පස්සේ නම් ඒ කියන මිරගාන්ත කැමති වෙන්න වෙනවා. එහෙම නැත්නම් අපිට කරන්න තියෙන්නේ කලින් කතා කරලා කීප දිනකට කතා කරලා අපිට වියදම් කළ හැකි ප්‍රමාණය ගානකට කැමති වෙන කෙනෙකුට වැඩේ බාර දෙන්න එක. අතනදි මම හිතන්නේ එක මේ එතන ලෝභය කියන්නේ දැන් කීපු ගානට වඩා අඩුවෙන් ගෙවන්න වගේ අදහසක් තියෙනවා. ඒක ලෝභී ක්‍රියාත්මක වෙනවා කියන එක නම් තේරෙනවා. ලෝභය ක්‍රියාත්මක වුණාට සීලයක් කරනවද කියන එක ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම දැන් තමන්ගේ දරුවෙකුට යම් කිසි ගයක් බලන්න හරි කුඩියට ගන්න හරි යනකොට තමන් ඒක නෙගෝෂියේට් කරලා තමන්ට සාධාරණ ගානකට එකඟ වෙන එකත් මං හිතන්නේ ඒක සීලය කැඩීමක් කියලා. ඒ වගේම වැඩි ගානක් දීලා වෙන කෙනෙකුට යන අවස්ථාවක් වෙනකොට සමාස ලබා ගන්න එක වුණා. එතන සීලය කැඩීමක් කියලා නම් හිතන්න අමාරුයි. ඒ හැබැයි ලෝභසිත ක්‍රියාත්මක වීමේ ගතියක් තමයි මට තේරෙන්නේ. අපි කොහොම වුණත් අනිත් අයටත් යමු වෙලා බලමු. ජිලුක් මහත්මයා ඔබතුමාට පුළුවන් එකතු වෙන්න තිරුවන් සරණයි. තිරුවන් සරණයි ජයන්ත මහත්මයා අවසරයි සත්‍යජීතමනි. මම හිතන්නේ දල්වත්ත මහත්මයාගේ ප්‍රශ්නේ හරිම ප්‍රායෝගික ඒක සෑහෙන දෙකට ප්‍රශ්නයක්. මම හිතන්නේ එතනදී ජයන්ත මහත්මයා සඳහන් කරා පැත්තම තමයි මම හිතේ ඉතින් ටිකක් සැපල් වගේ ඒක අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් ඕක මේ ලෝකේ ජීවත් වෙනකොට. ඉතින් මම හිතන්නේ එතනදී ඒ වගේ ternary ආජීව පාරිශුද්ධ සීලය බිඳනවා කියලා හිතනවා යම් විදිහකට. මතරන් ගොඩක් කාලවට ඒක ආපහු බලනකොට හිතෙන සමාහලාවට මේක මෙහෙම නොවනනම් හොඳයි කියලා. ඉතින් ගොඩක් මම ඔබතුමා සඳහන් කළා වගේ ඒක ඒවයින් වැළකෙන ක්‍රම තමයි ඉතින් සකස් කරගෙන තියෙන පුළුවන් තරම් උදාහරණයක් වශයෙන් ගෙදරක වැඩක් කරනවා නම් දැන් හැගල් මේ කරන විදිහට නෙවෙයි එහෙම මේ පොඩ්ඩක් වැඩිපුර දෙන කෙනෙක් කමන්නේ කලින් එහෙම ගාන පොරොන්දු වෙලා ඒක ඒ කරන පිළිබඳ යම් කිසි එකඟතාවයකට ඇවිල්ලා කරාම ඒක කාටත් හොඳයි වගේ ඒ වගේ ක්‍රම යොදාගෙන තිනවා. දැන් සුපර් මාකට් එකකට ගියත් ඒ වගේ අඩුවෙන් තියෙන බඩුවක් දැක්කාම ඩිස්කවුන්ට් ඒවා එකක් දෙකක් විතර තියෙනවා නම් ඒවා ගත්තාම සමහරලාට හිතනවා ඒක මට වැඩිය මේට වැඩිය මේක මේක ප්‍රයෝජනවත් වෙන එහෙම නැත්නම් අවශ්‍ය මිනිස්සුයෙකුට මේක ගන්න පුළුවන් නේද කියලා එහෙම එහෙම හිතන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි සායකවක ඒ විදිහ හිතන්න පුළුවන් එහෙම. ඒ වගේම සමහරලාට අපි භාගයෙන් කරලා යමක් ගත්තට පස්සේ උනත් ඇත්තටම මේ පස්සේ බලනකොට හිතනවා මට මේක තව ටිකක් වැඩිපුර ගෙවනා හොඳයි කියලා මේකට. මේක මම හිතුවට මට මේක ලොකු හොඳ ඩීල් එකක් හම්බුණා වුණාට මේක ඇත්තටම ඊට වැඩිය වටිනව නේද කියන ඒ වගේ කාරණා එනවා. මොකද ඉතින් අපි දන්නවා අපිට ඒක එහෙම ඒවට පස්සේ හරි ඒක ගෙවන්න වෙනවා කියන එක ඉතින් දන්න නිසා. ඉතින් ඒ වගේ ඒක හරි මේ මම දන්නේ ඒක මේ වගේ දේවල් ඉතින් අර අපිට පන්සිරි මහත්මයා කිව්වා වගේ මේ සමාජයේ ජීවත් වෙනකොට කෙරෙන වැඩ. ඉතින් මේවා මේ සමහරලාට අපි මේ සමා මේ ගිහි ජීවිතෙන් ඈත් වුණාම මේවයි සමහරට තියෙන ප්‍රශ්න අඩු වෙන්න පුළුවන්. ඉතින් එහෙම අඩු ජීවි ජීවිතෙන් ඈත් වෙන්න පුළුවන් නම් ගිහි ජීවේ ඉන්න කන්නම් ඉතින් මේ වගේ ඒවා තියෙනවා. ඉතින් හැබැයි ඉතින් එක මේක මේවට එකම ක්‍රමයක් කියලා එහෙම කරන්න පුළුවන් දෙයක් තියෙනවද දන්නේ නැහැ. මම හිතන්නේ ඒක ඉතින් අර සතියෙන් ඉඳලා මේක ටිකක් කියන වැඩිපුර හිතලා හිතන්න වෙනවා. ඒක වගේ අවස්ථාවලදී තීරණ එහෙම නැත්තම් මේ ක්‍රියා කරන්න කලින් අන්න ඒ වගේ තමයි තියෙන්නේ. වගේම මේ විපාක පිළිබඳ පැත්ත ඒ පැත්ත ගැන වැඩිපුර හිතන්න වෙනවා. ලාභ පැත්ත බලනකොට තෙරුවන් සරණයි. අන්දයි අපි සත්‍ය සමාගම උත්සේකට උපදේශක ගමස්සත් සිටමයි තෙරුවන් සරණ. සම්මා සම්බුදු සරණයි. සමහර ප්‍රශ්න තියෙනවා ඒ ගැන හිතන්න ගියාම ඒක ලොකුවට පේන්න පටන් ගන්නවා. මට පේන්නේ ওই ප්‍රශ්නේම තමන් පංචශීලයේ ඉන්නවා නම් තමන් ඒක හොරකමට මුසාවාදෙත් කියන දෙකට අහු නැත්තම් තමන් ගේන සතුටු වෙනතු. ඒ අර ජෝහන් කියන්නේ පංචශීලයේ තියාගෙන ඉන්න එකන අපමානනං සත්තානං අවීරං අභ්‍යාපජ්ජන්දේති කියලා. අභ්‍යන්දේති. බොහෝ සත්‍යන්ත මෛත්‍රී කරුණාව දෙන කෙනෙක් බවට පත් වෙනවා. තමන් බුරු කියලාත් නැත්තං ඒකේ. එතන ස්ටින්ජිනස් එක එනවා නම් වසුරුකම එනවා නම් ඒකයි බලන්න ඕනේ. ඒක ආජීව පාරිශුද්ධිය නෙවෙයි. ඒකේ මනසේ තියෙන ලෝභකම අර කිව්වා වගේ මේකයි එන්නේ ඔය. මට මේක 10ට නේ අතර කරගන්න තිබුණා කියලා. ඒ වගේ ලෝභකම එනවා. එතකොට කම්ම විපාක වෙන විදිහකට වෙන්නේ. ඒක ආජීව පාරිශුද්ධි සීලයට ගන්නට එපා. ඒ සමහර ඒවා ඇඳ ගන්න එපා. ඒවා කොන්ෂස් ගිල්ටි ඔරිෂන් එක බලන්න ඕනේ ඒ වෙලාවට. ඇයි මට මේ කියන්නේ ඔය එකට ස්ටින්ජනස් කියනවා නේද? එහෙම වුණාම ඒක සීලයට සම්බන්ධ කරන් දෙපා. ආජීව පාරිශුද්ධි සීලයට සම්බන්ධ කරන් දෙපා. ලෝකෙ ඉන්නවා නම් ඒ කරදරයත් එක්කම යන්න ඕන. අර ගෞරවණීය හාමුදුරුවෝ ඒ කාලේ මුල්ම කාලේ බණ කියනකොට කිව්වා කැරකෙන මේ මොනවාද පිප්පයක් මොකද කියන අර තකරන් වලින් ඔතාර එහෙම දාන්න තියෙන ඒ වගේ බැරල් එකක්. ඒ ලොකු බැරල් පෙරලෙන බැරල් එකක් ඇතුලේ පෙරලෙන්නේ නැතිඳ හදනවා වගේ වැඩක්. මම මේ සංසාරෙ මෙහෙම ඉන්නේ හදන එක. විසාකා බහදවාලි බුදුහාමරම් බෙන්ට ගියද කුසල් රජතුමහම් බෙන්ට කියලා නගම. බුදුහාමරුත්‍රාය මේ මහදවාලි කියලා. කිනියා කාෂ්ඨ කව් වෙනතර කියවා මේ කුසල් රජුත් එක්ක මේ ගනුදෙනු මොන හරි රාජ්‍ය ගනුදෙනු පිළිබඳ දෙයක් කතා කරන්න ගියා. ඒවා දුකක් කියලා උදාහරණ කිව්වා. ඒත් සාධාරණී විඤ්ඤාණති කියලා. මේ කාටත් සුදු දේවල් සඳහා තමයි වෙහස මහන්සි වෙන්නේ කියලා. ඒ නිසා ඒක සංසාර ස්වභාවය කියලා හිතන්න. ඒක මේ ඔකින්නකල් ඒක තියෙනවා. ඒන් තමන්ගේ ඉන්න සමාජ තත්ත්වෙන්නකන් ඒක තියෙනවා. දැන් අපි හිත කවුරු හරි රජෙක් වුණොත් එයා තු මිනිවරන් තෙද්ද වෙනවා. ඉගින්දර තේමී කුමාරයෙක් දාලා ගියන්ට මේ හොඳට ඉන්න අය නමුත් රජයේ ඒකට ගියාමම හර්කර මෙහෙම කරන්න මේ මිශෛලිත යන දෙන්න ඕන ඒ වගේ ජීවල් වෙනවා. එහෙමනම් ඒක ගන්න තියෙනවා. අතර කලින් කිව්වාගේ ඉගෙන කලින් සාකච්ඡා කරන්න ඕන මෙන්න මේ මේකයි தත්ත්වය කියලා. ඉතින් ඒක ඒ ගන්න එකත් හදන්නේ අපි හිතමු ඒක තාර් කාර්ගී තාය මාරු කරන්න කියයි කියලා. තාය මාරු කරනකොට ඒ කට්ටිය ඉල්ලන්නේ මෙච්චර ගාන. නමුත් ඊට පස්සේ කියනවා මේ බ්‍රෑන්ඩ් එක තිබුණේ මෙන්න මේකයි තිබුණේ මේකට ගන්න උනේ මෙච්චර ඇලයින්මන්ට් හදන්න උනා බ්‍රේක් හදන්න උනා මේක මිෂන් හදන්න කියලා මොන හරි කට්ටිය වැඩිපුර ගන්න හදනවා. ඒක තමයි මොකද ඒ මුදල කියන එක තමයි ජීවිතේ වටිනාකම ඇති කරගෙන තියෙන්නේ ඒකින්ද. ඒත් තමනුත් ඒ ගොන්නෙම ඉන්නේ. මම මේ ධාතුභංග සූත්‍ර කියවලා තියෙනවා, ඉන්ද්‍ර සංවර සූත්‍ර කියලා තියෙනවා. මම ශ්‍රී ලංකාවේ බෞද්ධ බ්‍රාහ්මණ අංක පකිලෝ වගේ මම ඒ විදිහටම ගම්මත් බෞද්ධ තාත්කම් බෞද්ධ එහෙම එහෙමයි කියලා අරහන්තුද්දන්න මේහන්තුද්දන්න අරහන්තුත් එක්ක ධර්ම සාකච්ඡා කරන අරහන්තුන්ට කටනිත් පූජා කරලා තින මෙහන්ට මම සිරිපු දෙක පූජා කරනවා කියලා ඕමනේ. දැන් අපි සුවන් වල සෑය වටේ හතර සැරයක් ගිහිලා තියෙනවා. සිරිමා බෝධියට සිවුරක් පූජා කරලා තියෙනවා. සෝමාවතී ගිහින් තියෙනවා. ඔව් වගේ දේවල් වලින් මම මැනගෙන ඉන්න එක්තරා විදිහක් කියලා. එතකොට මම එහෙම විදිහක් කියලා හිතාගත්තට මොකද අර තමන්ගේ පයිප් එක හදන්න පයිප් බාසුන්නේගේ මානසිකත්වයයි එයත් වැඩිපුර සල්ලි ගන්න හදනවා මම අඩුවෙන් සල්ලි දෙන්නද. ඒ දෙන්නයි අතරේ තියෙන මේ ගොරෝසු පුතු ජන භාවයේ කිසිදු වෙනසක් නැහැ. දැනුම වෙනසක් තියෙනවා මිසක්. එයා දන්නා පයිප් එක ගැන අපිට වඩා හොඳට. මන් දන්නා පයිප් එක ගැන. හැබැයි මන් දන්නවා මේ සංඝ සුට්ටුතා කියන එකේ සංඝ පාසුතා කියන එකේ වෙනස මොකක්ද? ඉන්ද්‍රිය සංවර සීලයේ ආජී පාරිශුද්ධී සීලයේ වෙනස මොකක්ද? පාතිමෝක්ෂ සංවර සීලයේ සී සද්ධාවෙන් රකින්න ඕන, ආජීව පාරිශුද්ධී සීලයේ උත්සාහයෙන් රකින්න ඕන. ඔයගේ දේවල් මන් දන්නවා. පයිප් බාසුන්නේ දානවා මේකට මේ විදිහට හැදෙන්න ඕන, මේ මෙච්චර දුර යන්න, මෙතෙන්ට උණුතර පයිප් එන්සා මේ විදිහේ පයිප් එකක් දාන්න බෑ, මම මෙතෙන් දාන්න ඕන කොප පයිප් එකක්. එයා දන්න ඒ අංශේවත්. ඒ දැනුම කියන එක විතරයි වෙනස තියෙන්නේ. සත්ත්ව භාවයේ බැලුවාමගේ වෙනසක් නැහැ එහෙමනම්. ඒ නිසා එතෙන්දි සතිමත් වෙනවා මම මේකත් හරින්න ඕන. එහෙනම් දැන් ඔන්න දව තානිසර හාන්ද්‍රෝ ගිව්අප් කියන එකේ ලෙට් ගෝ කියන එකේ ගැන කියන්න ගිහිල්ලා අත්හරින්න කියන එක කියලා කියන්නේ ලෙට් ගෝ නෙවෙයි ස්ටොප් කියලා කියන්නේ. අපි මේ ලේසියට ලෙට් ගෝ කියලා හදාගෙන ඉන්නවා මමත් චත්‍රකින්ද කියලා. නමුත් ඒකට ඇඩික්ෂන් එකක් නිසා ස්ටොප් දෙන්නේ. ඒක නිසා මට මගේ තණ්හා බෝට්ටුවේ යන වේගයට අනුව රළ එන්නේ. මට රළ නතර කරන්න ඕන නම් තණ්හා බෝට්ටුව නතර කරන්න. බෝට්ටු තව තවත් වේගින් යන තරමට රළ එනවා වැඩි. ඒකින්ද අඥාහි ලාභූප නිසා අඥා නිබ්බාන ගාමි. ලාභූපේන මාර්ගය වෙන මේක, නිබ්බාන මාර්ගය වෙන එක. ඒ නිසා මේ අර කවුද විශ්ව කියලා ආකියරණයි උඩුකේ දාගෙන කනෝ කනෝ කියලා ගෑ ගන්නට නම් එපා කියලා හැමෝටම කියන කතාව. ඉතින් අපිත් ඒ ගොන්නෙමයි කියලා හිතෙන්න ඕනේ උඩට. දැනගන්න තොක්කක්. එච්චරයි තියෙන්නේ. උඩට ඔක්කොම හරියනවා. බුදුසරණ. ඒ වගේ මේවා නම් ආ එපා වෙන හොඳ එකක් වුණා හරි. තමයි මේ මොනවා මට අහන්න විදියක් නෑ. මම අහන්නේ මේ ප්‍රශ්නේ ඒවා තමයි. ප්‍රශ්නේ කියන්නේ මේ ඇඟ ජීවිතේ සම්බන්ධ වගේ එකට දැනන වගේවා. මම හිතන්නේ මේ ප්‍රශ්නේ මේ කට්ටි දැනකට දැනන උත්තර ගොඩාක් ලැබුණා කියලා. මේ මට තියෙන්නේ ඒ වගේ තමයි. මට අරගෙන ලොකු වචන වලින් ඒවා ප්‍රශ්න අඩුයි සත්‍ය තමයි දැන්. ඒක ඉස්සෙල්ලා තිබ්බා දැන් නෑ. මට මනිතේ වාගේ මොද දේවල්. ඒකට ඒ වගේ ඇතුලේ මනසක් දැන් එහෙම අපිට එහෙම බලන්න කියන එක නියෝජනා කරන්නේ ඒ මනිතේ හතරෙන් සීත ගැන කියනකොට කියුනේ ඒ පිළිබඳව පොඩක් අවධානය යොමු කරමුද කියලා. මොකද මේ සේවාසබ්බේ ඒ වගේ දෙයකදී එන්න ඕන තමන්ගේ තමන් හදාගත් දරුවන් ගැන තමන් ගැනට වඩා සමහර ඒවා අපි කරන්න ඕනේ අනිත්‍ය වෙනින් කරන්න ඕන જાති තියෙනවා. ඒ කරුණා උපද්දා ගත්තාම දැන් බුදුරජාණන් වහන්සේ කෙලෙටි කිලීටි කරුණාවෙන් අන්නේ වගේ තමන් වැඩ කරනවා කරුණාවෙන්. මට සල්ලි ඕනොටම නේ අපේ තුන් දැන් දරුවෝ යනවා විශ්වවිද්‍යාලේ. ତොට ඇත්තන්ට මෙච්චර ගෙවන්න තියෙනවා ටියුෂන් වලට. ତොට මං වැඩ ඩොල් ගිහින් හිටියොත් ධර්මයේ කියවන්න පුළුවන්. මං දන්නේ කොහොමද කියලා වැඩිපුර කල්කක්. කම්මැලි පැත්තටම යන්නේ බොහෝ විට. නමුත් කාලී වේදන් කරන මුදල් හොයන්න. ଏතොට මං પરමාර්ථය කරගන්නවා මම මේක කරන්නේ. ඒක රවට්ට ගන්න හොඳ නැහැ. නැතුව මගේ දරුවෝ මෙහෙම යනවා යත්තන්න මෙච්චර වේදන් කරන්න තියෙනවා මනස මම මේක කරනවා කියලා. එතකොට ඒක ඒක හරියට කරනවා කරුණාව පදනම් කරගෙන. හැබැයි ඒකේ විදිහටම ඒ චේතනාව පරිසුද්ධවම පිවිතුරුවම ඒක කරන්නට වෙනවා. එහෙම නැත්නම් ඒකේ ප්‍රතිඵලය වෙනස් විදිහකට එන්නේ. මේක ශිෂ්‍යෙක් ප්‍රශ්න ගණන් දන්නේම නැහැ. නමුත් ප්‍රශ්නෙට ලියන්න කියලා ගණේෂට ගණේෂි කියලා ඉන්නේ. ගණේෂි කියන බුද්ධියට අධිපති දෙවියන් කියලා හදාන ඉන්නේ. ඒ ඇත්තට මෙහෙම ගමේ උදව් කරනවා කියලා පන්සේ ගණේෂ දේවාලෙට. ඒකට මෙච්චරක් යනවා ඒකට මෙච්චරක් යනවා කියලා එයා කියේ ගණන් හරිනම් එයාට එදා ආපු ගණන් පත්‍රේ බොහොම ලේසි ඉක්මනින්ම ගණන් පත්‍රේ හැදුවා ඊ ගණේෂගේ ආශිර්වාදයෙන්. ටික වෙලාවක් ගණන් හදලා ඉවරුනාට පස්සේ ආයෙ හිතුවා මේ ගණන් ලේසි මං ඒ නිසා මම මේකට රත්තරන් ගන්නම් කියලා හිතුවා. රත්තරන් ගන්න එක අඩු කරනවා. මොකද එච්චර මිලක් අඩු කරනවා කියලා ඒ ඔක්කොම පුදු පූජා ක්‍රම ඔක්කොම අඩු කරගත්තා. කරලා සල්ලි ඉතුරු කරගන්න. ඒ 2000ක පොරොන්දු වුණා නම් අන්තිමේ 200කින් කරනවා කියලා ඉතින් ගණන් හදලා. ඒ හදලා ප්‍රශ්න පත්‍රේ බාර දීලා දැන් යන්තම් බේරන ගණේෂට 2000ක් දෙන්නත් ඕනේ නැහැ කියලා හිතාගෙන එළියට ආවා. ඇවිල්ලා තින් ගෙදර ගිහිල්ලා බැක් පැක් එක අරලා බලනකොට එයා ගණන් පත්‍රේ නෙවෙයි දීලා තියෙන්නේ අර අඩු වැඩිය හදාගත්ත ගණන් එකතු කරපු පත්‍රේ දීලා තියෙන්නේ. හදපු ගණන් පත්‍රේ ගෙදර ගෙනල්ලා. ඒ වගේ අපිට එනවා මනස්. සිතේවත් ඒව කම්ම විපාක හැටියට වෙනස් විදියකින් ප්‍රතිඵල එනවා. ඒ නිසා යමක් කරනකොට ලෝභකමින් නම් කරන් ලෝභකම තියනවා කියලා හිතන්න. තමන් ඉන්නේ මොන බෝට්ටුවේද කියලා හිතන්න. තමන් ඉන්නේ පැඩල් බෝට්ටුවක නම් ඒක පැඩල් කරන්න. ඒක ස්පීඩ් කරන්න මෝටර් බෝට්ටුවක් කරගන්න හදන්නේ. මෝටර් බෝට්ටුත් එක්ක තරඟ කරන්න ඒ වගේ ධර්ම මාර්ගයේ තමන් ඉන්නේ කොතනද කියලා දැකගෙන ඒකට මේ කියන කාරණා ඔක්කොම මගේ මාර්ගයට අනුකරණය කරගන්න එපා. හැබැයි භවංකව දැනගන්තු මම මේක කරන්නේ මේ සඳහා කියලා. එච්චරයි තියෙන්නේ. එතනම තියෙනවා ප්‍රතිඵලය එතකොට. අපි හැමතිස්සෙම කියන්නේ මගේ වන්දනීය ගෞරවනීය නික්ලේශී ගුරුතුමියා කියන්නේ tell the truth to yourself. ඔව තමයි අවශ්‍ය. උත්ෙන්දි තමයි ඕකේ ඉන්නේ. එතකොට ඒක නම් ගැටලුව, ඒ ගැටලුව තමන්ම ඇති කරගන්න ඕන. මතු කරගෙන ඒක දිහා තමන් විසින්ම බලන්න ඕන. මේ මනෝ කියන එකන බොහොම කපටි. අපි ශාස්ත්‍රණකේ ක්‍රමයේ ටික මතේ තියෙනවා. හරිම කපටි. හරි. ලංකා ගුරුතුමෝ කැමතිස්සෙන් කිව්වේ මේ යාගේ භාෂාවෙන් යකින් චිත්තා ලනු දෙනවා කියලා. ඒක බලන්න චතරයි තියෙන්නේ. ඒකට හැම දෙයක්ම ඉතින්දි මේකද මෙතෙන්දි මේකද කියන එක සාකච්ඡා කරන්න පුළුවන් තැනකද සාකච්ඡා කරන්න. විශේෂයෙන් තමන් එක්ක දන්න මිත්‍රන් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. ඒකෙන් බය වෙලා දන්නේ නැහැ තමන්ගේ ගමන් මාර්ගයට බාධාවක් කියලා හිතන්න හොඳ නෑ ඒක. ඒ දැකීමම අවශ්‍ය දෙයක් ඉතින්. නොදකින එක්කනට වඩා. ඉතින් ඒ විදිහේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න තැන් තියෙනවා. ඒ ගැන සාකච්ඡා කරන්න. ඔය ප්‍රායෝගිකම කියලා කියන්නේ ප්‍රායෝගික භාවය දැනෙන්නේ තමන් දැනෙන හැටියට. මේ ඥානගෙන ඥානවදන කෙනෙකුට ඒ ඥානගෙන කතා කරන එක ප්‍රායෝගික ප්‍රශ්නයක්. රාගගෙන රාග නිවාරණය ගැන අනුශයගෙන කතා කරන ජන වැඩ කරන එක ඒව කතා කරන එක ප්‍රායෝගිකයි. සත් ප්‍රායෝගික කියලා කියන්නේ එක එකනාට ඒක අපේ සාපේක්ෂකවයි ඒ කියන්නේ බුද්ධ සරණයි. නැයි බොහොම පින් සත්‍යතුමනි තව කාට හරි යමක් ඉදිරිපත් කරන්න අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න තව කෙටි වෙලාවක් තියෙනවා ඉදිරිපත් කරන්න. ඉතින් සම්නේ දල සත්‍යතුමනි දලොත් මහත්මයා ආපු ප්‍රශ්නේ යන හිතුන මේ අර එක කතාවක් තියෙනවා දේශනාවක් අහලා තියෙනවා එර රහතුන් වහන්සේ කෙනෙකුගේ ගෝල නමකේ ගමනක් යනකොට මේක සම්බන්ධද කියලා තේරෙන්නේ නැහැ. ඒ වගේ අදහසක් හිතට ආවා. මේ ගමනක් යනකොට මඩවලක් තිබුණලු එතන ගෑනු කෙනෙකුට පණින්න බැරුව ඉන්නකොට රහතුන් වහන්සේ මේ මිනිස්සයා ඔස්සලා එහා පැත්තේ තිබ්බලු. ඒක දැකලා හරීම තරහකින් ගෝල නම යනවලු මේ මම රහතුන් වහන්සේ කෙනෙක් කියලා හිතාගෙන හිටියට මෙයා මෙහෙම රහතුන් වහන්සේ කෙනෙක් නෙමෙයි මේ වගේ දෙයක් කරානේ සීකී තරහෙන් පුපුරු පුපුරු යනකොට ඒ රහතුන් වහන්සේ ඒක දැකලා කියලා කියනවා මේ මම නම් ඒ මිනිස්යව උසල ගඟෙන් ඉක්ුඩ කරලා තියලා ආවා ඔබ වහන්සේ තාම ඒක කරේ ගහගෙන යනව නේද කියලා කරේ පින්නගෙන යනව නේද කියලා. එතකොට අර ගෝල නමට ලැජ්ජ හිතුණා කියලා. ඉතින් ඇත්තටම දලොත් මහත්මයා ඒ කතාව කියනකොට හිතුණා මේ දලොත් මහත්මයාගේ හිතේ නිවීමට මේ පසුතැවිල්ල කොච්චර වැඩ කරලා තියෙනවද කියලා. ඒක එතනම තියලාවනම් මට හිතෙනවා ඔච්චර පසුතැවීමක් වෙන එකක් නෑ. අවශ්‍ය දේ කරා දර සත්‍යජිතුමා කිව්වා වගේ තමන්ට මේ මාර්ගය ගියා කියලා ගිහියය වෙන අපිට තියෙනවා යුතුකම් කියලා දේවල්. ඉතින් ඒ විදිහට අපි මේ දේවල් අපිට කරන්න යෙදුනහම ඒක තමන් එතනදිම ජජ් කරලා මේ දේ මට කරන්න ඕනේ වෙන මේ නිසයි කියන එක ඒ විදිහට හිතුවත් සත්‍යජිතුමනේ එතකොට එතනින් ඒක ඉවර කරේ නැත්තම් ඒ පසුතැවීමම හිතේ නිවීමට ලොකු බාධාවක් වෙනවා කියන එක වගේ පිටට ආවා. මේ ඔබතුමාගෙන් ඒක සම්බන්ධකමක් තියනවාද එහෙම නැත්නම් දලුවත් මහත්මයා කියපු දේ මට තේරුනේ නැද්ද කියන එක දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි. සමාවෙන කිච්ච මහත්මිය ඒක බොහොම සුළු වෙනමක් එක ගැන කියන්න හිටනා. දැන් ඒක සමහර දේවල් එහෙම එහෙම කියලා එන එක හොඳයි. නමුත් අපි අර දලුවත් මහත්මයා නම් කරපු වගේ දේවල් ගැන ටිකක් මෙනෙහි නොකර හිටියොත් ආයේ වගේ වෙනකොට කොහොමද අපි ඒවට මුහුණ දෙන්නේ? එතකොට ඒකේ ඒ වගේ ඒක ගැන ටිකක් හිතලා බලලා නොකරොත් එහෙම එහෙම ඒක කොහොමද වෙන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. තේරුම් සරණයි. දිල්රුක් මහත්මයා ඒ කිව්වේ ඒක එහෙම කරන්න නෙමෙයි. ඒ දේ වුණා, ඒ දේ තීරුම් ගත්තා, ඒ දේ නැවත සිදු නොවෙන්න හෝ වග බලා ගන්නවා කියන ඒ අදහසත් ඇතුව එතනින් ඒක ඉවර වුණා නම් මෙච්චර හිතට දුකක් එන්නේ නැහැනේ. මේ විදිහට හිත මහන්සි වෙන්නේ නැහැනේ. නැවත එහෙම නොවෙන්න වග බලා ගන්න ඕනේ. ඉතින් ඒක අර එතනින් කියලා එන්න කියලා කියන එක අදහස උනේ ඒ දෙ දැක්කා. දලත මාසයට තේරුණානේ ඒක නොතේරුණානේ මේ. ඒ තේරුණා එතනින් එහාට ඒක අරගෙන අනේක මොකද පසුතැවීම නිවනට බාධාවක් කියන එක හිතේ නිවීමට බාධාවක් කියන එක අපි දැක ගන්න ඕනේ කියන අදහසයි මම කිව්වේ. එහෙම නිකම්ම මතක නැති කරන එකට වැඩිය කියලා. සමාවෙන්න වැරදි දෙයක් කියුණා නම් තේරුම් ගන්නයි. හොඳයි තේරුම් ගන්න. මම හිතන්නේ අපිට අද ලැබිලි තියෙන කාලය නිමාවට පස්සේ යන්නේ. ඉතින් අද දවසේ අපි වෙනුවෙන් කාලය ගත කරලා අපිට ධර්ම කම්කරු වීම වෙනුවෙන් සත්‍ය සම්මිය ඔබතුමාට ඉතාම ප්‍රතිවේදී පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම දරුවත් මහත්මයා ඔබතුමා අපිට කරන මේ මහඟු සේවයත් අපි හැමදාම අගය කරනවා. ඉතින් අපි මේ කලන වැට එහෙම නැත්නම් කල්යාණ මිත්‍රස්ත්වයේ ඔස්සේ සාමූහිකව ධර්මයේ අවබෝධ කර ගැනීමට මාත්‍යයක් ගන්නවා සාකච්ඡා තුළින් ඔබතුමාටත් ඒ පුණ්‍යානුමෝදනා කරනවා. එහෙනම් මම ඉතාමත්ම ගෞරවයෙන් සත්‍යදීතුමාට යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන ලෙස සත්‍යදීතුමනි කරවා ගන්න. සම්මා සම්බුද්ධ සරණයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. අපේ සිත් පිරිසිදුයි, පිවිතුරු නිර්මලයි, උතුම් පැතුම් රසක් කරමු. මේ ජීවිතයේ මේ භවයේ මේ සිරු දරා පෝෂණය කළ මෑණියන් කායික හා මානසික වශයෙන් සුවපත් බව ලබත්වා. පියානන්ද පරමෝ යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා බලවත් උපනිශ්‍රේ හේතුවක් සම්පතක් වීමෙන් අපේ ඉදිරි මගේ තවදුරටත් භාග්‍ය සම්පන්න වේවා. දෛනික දීපැවැත්මේදී ප්‍රායෝගික දීපැවැත්මේදී ඇතිවෙන කායික මානසික වේදනා දුක්ඛම් කටළු අනන්තයි, අප්‍රමාණයි, අනිවාර්යයි. ඒවා මතුවෙන තරමට ඒවාට සතිමත්තු මුහුණ දෙන්න තරම් චිත්තශක්තියක් ලැබේවා. ඒ චිත්ත ශක්තිය ලැබෙන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා අනුරූපමයි. ඒ සපේසේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාමිස මේයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බානේ අවබෝධ වේවායි අදිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. සම්මා සම්බුද්ධ සරණයි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හැමදෙනාම තෙරුවන් සරණයි.